හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් ලෝකේ විවිධ රටවල ඉඳලා එකතු වෙන කල්යාණ මිත්‍රෝ පිරිසක් මේ සාකච්ඡා මණ්ඩපයට එකතු වෙනවා. මම රටවල් කියන්නේ නැහැ, නමුත් මට පේනවා විවිධ රටවල කල්යාණ මිත්‍රෝ මිත්‍රියවද එකතු වෙලා තියෙන බව. ඉතින් ඒ සියලුම කල්යාණ මිත්‍රයින් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාර සේවා ඔස්සේ පවත්වන තවත් සජීවී ධර්ම සාකච්ඡාවකට. ඉතින් අද දවසේ අපිට විශේෂ භාග්‍යයක් උදා වුණා. ප්‍රථම වතාවට මේ වැඩසටහන සම්බන්ධ කරගන්න තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකු. ඒ උන්වහන්සේගේ නම පූජ්‍යපාද දැලිවල බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ඉඳලා මේ විදේශ රටකට දැන් බොහොම කෙටි කාලයකට පෙර තමයි වැඩම කළේ ධර්ම ප්‍රචාරය කටයුතු සඳහා. මේ පිටරටක දිගත් වෙන පිරිසකට උදව් උපකාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ නෙමෙයි ස්විස්තරලන්තේ. ඉතින් උන්වහන්සේගේ අපිට ඇසුර සකස් කළ දුන්නේ පූජ්‍යපාද හල්යායේ විමල රත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ඉතාමත්ම තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් බව විදිහට අපි හඳුනා දුන්නේ. ඉතින් උන්වහන්සේ මම යෝජනා කරන් පස්සේ මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා උන්වහන්සේ කරුණාවෙන් එකට එකතු වුණා. ඉතින් උන්වහන්සේ මේ අපත් සමග මේ සතරිත ධර්මයේ හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන මේ ඒ ගමන යන තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකු නිසා අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. උන්වහන්සේගේ මේ ධර්මයේ දකින විදිය අපිත් සමග බෙදා හදා ගන්නකොට. ඉතින් උන්වහන්සේ නමුත් අපිට අපි සමග ඉදිරියට ධර්මයේ සවා ගමනක යෙදුණත් අපි කවුරුත් දන්නවා අපිට එළිය අනිකීපයක් ඒ බොහෝ කෙටි වයසකදීම තිබුණු තියන වාසනාවන්ත උත්සවනන් සසුන්ගත වෙලා මේ අසන්නද සීලය ඇති කරගෙන අපිට වැඩි වෙන නිසා උන්වහන්සේලාගෙන් දැන ගන්න අපිට බොහෝ කාරණා තියෙනවා. මම විශේෂයෙන්ම තව එක් කාරණයක් මතක් කරන්න කැමතියි සාකච්ඡා ආරම්භ කරන්න පෙර. කල්‍යාණ මිත්‍රෙන් තුමත් දන්නවා අපි සාකච්ඡාවක ධර්ම සාකච්ඡාවකට ධර්ම දේශනාවකට පන්සලකට ගිහිල්ලා සවන් දෙනකොට අවස්ථාවකදී ගෞරවනීය දේශකයන් මහත්මයා ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට අපි කතා කරතර ඉන්නේ නැහැ තථාගත ධර්මයේ තියෙන ගෞරවයක් හැටියට, තත් සංඝයා වහන්සේ තියෙන ගෞරවයක් හැටියට. ඒ වගේම අපි පත්‍රේ බල බල ඉන්නේ නැහැ නේද දේශනාව වෙනකොට. ඉතින් ඒ ගෞරවයක් හැටියට. ඒ වගේම මේ වෙලාවේ අපි හිතමුක ධර්ම පොතක් බල බල ඉන්නවා කියලා. මම හිතන්නේ ඒත් අපි කරන්නේ මේ දේශකයන් වහන්සේගේ ගෞරව කිරීමක් ධර්ම දේශනාවට ගෞරවයක් හැටියට. ඉතින් එවන් වූ ගෞරවයක් මේ ධර්ම සාකච්ඡා තුළත් ධර්ම දේශකයන් වහන්සේටත් ධර්ම සාකච්ඡාවටත් ධර්මයටත් අතාරින් ධර්මයටත් විශේෂයෙන්ම පවත්වන්න ඕනේ කියන අදහස මට කියන්න සිද්ධ වෙනවාද? අවුරුදු 20 ගණනක් අපි සාකච්ඡා කරලත් සෑහෙන කාලයක් 20 ගණන් නෙමෙයි සෑහෙන කාලයක් සාකච්ඡා කරලත් අද ඒක නැවත කියන්න වෙනවා. මොකද දේශකයන් වහන්සේට සම්බන්ධ විවිධ දේශකයන්ගෙන් ඒක නැවත කියන්න මතක් කරන්න සිද්ධ වෙලා තියෙන නිසා. මොකද බොහෝ විට පේනවා කල්යාණ මිත්‍ර මිත්‍රයන් මේ දේශකයාට නම් වහන්සේ උන්වහන්සේ මේ දේශනාව ඉදිරිපත් කරද්දී එම දේශනාවම ඉන්ටර්නෙට් එකේ හොම් ගන්න පොත්පත්වල තියෙන දේවල් බලමින් ඉන්න බවක්. එතකොට අර උන්වහන්සේ දේශනා කරන දේ ග්‍රහණය කරගන්න ඇති වෙනවා. ඒක ඉතාම සුදුසුමදි බවයි හැඟීම තියෙනවා කියන්නේ. ඒ නිසා මේ අද දේශනාවදීත් අපි උත්සාහ කරමු ඒ අපේ පුරුද්දෙන් ඇතුළා අපි අලුතෙන් යමක් ඉගෙන ගන්නවා වගේ ශ්‍රවණය කරලා ඒක අපේ මෙතුවක් කල තියෙන අන්තකින් සංග මිශ්‍ර කරගෙන අපිට සාකච්ඡාවට එන්න පුළුවන් නම් පොතින් පොතින් හොයාගන්න දේවල් නැතුව අපි එහෙම අපි සාකච්ඡාවට එන්න බලමු. එහෙනම් මම කොටක් කතා කරලා සාකච්ඡාවේ මේ ආරම්භ දවස නිසා ඉතින් අද මේ ධර්ම සාකච්ඡාවට මණ්ඩපයේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන් මම දෙපා නමද නමස්කාර සිටිනවා. නමස්කාර කර සිටිනවා පූජ්‍යපාද දැලිවල බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේට. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා වහන්සේට කලින් මතක් කළා වගේ මේ දේශනාව අපි පටිගත කරනවා පටිගත කරලා අඩවිවසේ ප්‍රචාරය කරනවා. ඉතින් ඒවා ශ්‍රවණය කරන තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඊට අමතරව අනාගතයේදී පවා යම් යම් අය ශ්‍රවණය කරාවි. ඉතින් මේ සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට මා නමස්කාර කර සිටිනවා. අද ඔබ වහන්සේ මේ කරන්නා වූ ධර්ම දානමය පින්කම් වෙනුවෙන්. ඉතින් එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන සිටිනවා. අද දවසේදී අපිට තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්නා ලෙස තෙරුවන් සරණයි සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්මයේ ප්‍රවේණ කිරීමට සූදානම් වෙන සියලුම පින්වතුනි පින්වතුනි, ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙරතනින් අපි බලාපොරොත්තු වෙනවා මේ සංවිධානයට එළදෙන මේ සංවිධානයේ කටයුතු කරන සියලුම පින්වතුන්ට ආශිර්වාද කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ අවස්ථාව අපිට නිර්මාණය කර ගැනීමට පළමුවෙන්ම වාසනාව උදාවන්නේ අතිගෞරවනීය අපගේ ධර්මාචාර්ය හාල්යාලේ විනෝරතන ලොකුහාමුදුරන් වහන්සේගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ උන්වහන්සේගේ අවවාදය හා අනුශාසනා යටතේ මේ සංවිධානය සමග අපට අත්සන් බඳ ගැනීමට පුළුවන්කම ලැබුණා. මේ සංවිධානයේ අපේ ප්‍රධාන මහත්මයන් ඇතුළු පින්වතුන් ආරාධනා කිරීමට යෙදුණු මේ අවස්ථාවේ ධර්ම දේශනාවක් සඳහා සම්බන්ධ වෙන්න පිළිගත්. පළමු වතාවට මේ ආකාරයෙන් ජාත්‍යන්තරයේ වෙසෙන ප්‍රජාවක් මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට ලැබුණ භාග්‍යයක් හැටියට මම සලකනවා. ඒ නිසා අති ගෞරවනීය අපගේ ලොකු හමුදුරන් වහන්සේට දෙවැදීම මෙම සංවිධානයේ කටයුතු කරන ප්‍රධාන මහත්මා ඇතුළු කොටගත් දෙස්නෙලෙම පින්වතුන්ට අපගේ ආශිර්වාදී තුනුරුවන් ආශිංසනය මෙම කොටේ පළමු කොට ප්‍රාර්ථනා කිරීමට සමතුයි. අද දිනේදී අපි වැඩි කාල වේලාවක් ධර්ම දේශනාව සඳහා අපි යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔබ අමතන පළමු අවස්ථාව නිසා මම බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් වෙන බුදුරජාණන් වහන්සේ දන සූත්‍ර දේශනාවක් නෙමෙයි, උන්වහන්සේගේ ධර්මයේ තුල ඇතුළත් වෙන ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාව විග්‍රහ කර දීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි සාමාන්‍යයෙන් ධර්මස්කන්ධ වශයෙන් ගත්තහම 84,000 කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ 84,000 දෙදාහත් ධර්මස්කන්ධ ශ්‍රාවක භාෂිත ධර්මස්කන්ධ හැටියටයි සලකන්නේ. ශ්‍රාවක භාෂිතයි කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශිත ධර්මයන්. එතකොට 82,000 ධර්මස්කන්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශිත දේශිත දේශනා හැටියට සලකන 2000 ධර්මස්කන්ධ ශ්‍රාවක භාෂිත දේශනා හැටියට සලකනවා. අද දිනේදී අපිට මාතෘකා හැටියට අපි ප්‍රධාන මහත්මයා නම් සාකච්ඡාවේදී පැහැදිලි කරන්න තිබුණු වටිනා සූත්‍ර දේශනාවක් සම්බන්ධව ඒ සූත්‍ර දේශනාවේ නම ක්ෂේමක සූත්‍රය. මේ ක්ෂේමක කියන සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ අර කලින් කියපු විදිහට බුද්ධ දේශනා ධනයට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශිත සූත්‍රයක් ඇතුළත. එතකොට ඒක ශ්‍රාවක භාෂිත සූත්‍ර දේශනාවන් බවට පත් වෙනවා. ක්ෂේමක සූත්‍රය. මේ ක්ෂේමක සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩක වර්ගයේ තමයි. මේ සූත්‍ර දේශනාව දැක්වෙන්නේ ඉතාමත් ගාම්භීර වූ ධර්ම කරුණු රාශියක් රැක වටිනා සූත්‍ර දේශනාවක් ඇතුළත. අපිට මේ ක්ෂේමක සූත්‍ර දේශනාව හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. මම විශ්වාස කරනවා මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන සියලුම පින්වතුන්ලාට මේ උතුම් සූත්‍ර දේශනාවේ කරුණ මැනවින් පැහැදිලි වේවි කියලා මම හිතනවා. සූත්‍ර දේශනාව එතකොට ශ්‍රාවක භාෂිත සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාවට ඇතුළත් වීමට ප්‍රථමයෙන් ඔබට යමක් පැහැදිලි කරපත් දීමට කැමතියි. මහා නදියක්. මේ මහා නදිය ගලාගෙන යනවා. මේ මහා නදිය ගලාගෙන යන්නේ මහා මොහොද ඉලක්ක කරගෙන. මහා මොහොද වෙතයි මේ නදිය ගලාගෙන යන්නේ. සිසිලුදේ දහරින් යුතු ඒ වගේම පිරිතුරු වැලි තලා වලින් යුතු ඒ වගේම වටා පිටාවේ දස් කොළන් වලින් යුතු බොහොම සුන්දර නදිය. මේ ගලාගෙන යන නදියේ බහින්ද තොටු පොළවල් රාශියක් තියෙනවා. විවිධ විවිධ තොටු පොළවල් තියෙනවා. හැබැයි මේ මොන තොටු පොළින් දැක්කත් අපිට හම්බ වෙන්නේ ගංගාව. ඒ ගංගාව දිගේ ඉදිරියට ගමන් කරොත් අපිට මුණ ගැහෙන්නේ මහා මොහොත. අනේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් පැති ගණනාව අපිට මේ බුද්ධ දේශනාවල දැක ගන්නට ලැබෙනවා. විවිධ විවිධ ක්‍රම. එක ක්‍රමයක් තමයි ජීවිතයේ දිහා ධර්මය තුළ අපිට උගන්වලා තියෙන ස්කන්ධ වශයෙන් බලන්න කියලා. රූප, වේදනා, සංඤා, සංස්කාර, විඥාන කියන මේ උපාදාන ස්කන්ධයන් වශයෙන් බලමින් ජීවිතය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම චක්කු, සෝත, ඥාන, දිවා, කාය, මන කියන ආයතන හයක් එක්කේ ජීවිතය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන ආදී වශයෙන් ධාතු වශයෙන් ජීවිතය දිහා බලමින් ජීවිතය අවබෝධ කරගන්නට දේශනා කරන්න තියෙනවා. හේතුඵල ධර්මයට ගලපමින් ජීවිතය අවබෝධ කරගන්නට දේශනා කරන්න තියෙනවා. එතකොට මේ කවර ක්‍රමයකින් ජීවිතය දිහා බැලුවත් ඒ ක්‍රමය තුළින් අපිව පමනවන්නේ නිවන් මාර්ගයට. ඒ නිවන් මාර්ගය අපිව පමනවන්නේ නිවනට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ඒ වගේ ජීවිතය දිහා බලන්නට ක්‍රමවේද ගණනාවක් උගන්වලා තියෙනවා. සමහර ක්‍රමවේද උපමා මාර්ගයෙන්, සමහර ක්‍රමවේද බාහිර උදාහරණ මගින් ජීවිතයට ගලපාගෙන අවබෝධ කරගන්න අවස්ථා තියෙනවා. එතකොට අද අපි කතා කරන මේ සූත්‍ර දේශනාව, මේ ක්ෂේමක කියන සූත්‍ර දේශනාව පංච උපාදාන ස්කන්ධය මගින් ජීවිතය දිහා බලන්න ගැඹුරු ධර්මයේ අධ්‍යයනය කරන්න අපිට කියාදෙන මඟපාදන වටිනා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුළින් ගලා හැලෙන සද්ධර්මය අපි විලාප කරලා තියෙන අමා මහ නිවන සාමය. එනිසා ධර්ම දේශනාවට සම්බන්ධ වෙන සියලුම පින්වතුන් මේ ධර්ම දේශනාවේ සුලින් ලබා ගත යුතු සියලුම ධර්ම කාරණ දේවිතයට ගලපාගෙන සතාජකයන් වහන්සේ බලාපොරොත්තු වන මේ ධර්මයේ කෙළවරු යමා මහ නිවන් කරා ගමන් කරන්නට ශක්තිය ධෛර්යය කුසලය ආශිර්වාදය අනුශාසනාවන් බවට ඒකාන්තයෙන්ම මේ ධර්ම දේශනාව පත්කර ගන්නවා කියන ආශිංසනය කරනවා. එතකොට සූත්‍ර දේශනාවේ අපි නම් කියලා කිව්වේ ක්ෂේමක සූත්‍රය. මතහැදිලම සඳහන් කළා මේ සූත්‍ර දේශනාව ශ්‍රාවක භාෂිත සූත්‍ර දේශනාවක් කියලා. ඒ දවස්වල ඉස්සවීර භික්ෂුන් වහන්සේලා ඉස්සවීර භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ උපසම්පදා ශීලයෙන් සාමාන්‍ය වස්තුන 10කට සමාන වැඩි ඉස්සවීර භික්ෂුන් වහන්සේලාට අපි සාමාන්‍ය නාමන්තරණය කරමු ඉස්සවීර භික්ෂුන් වහන්සේලා කියලා. ඉස්සවීර භික්ෂුන් වහන්සේලා බොහෝ ධර්මයේ තුල අගතැන්ප පින්වත් ස්වාමීන් වහන්සේලා කොතනදම වර ගෝෂිසාරාමී වැඩවාසය කළා. ඒ දවස්වල බොහොම වයෝ වෘද්ධ එවැදීම රෝගී තත්ත්වයකට භාජනය වෙච්ච ක්ෂේමක සිං ස්වාමීන් වහන්සේ නම ඒ ආහල පහල ආරාමික බදරිකාරාමී කියන ආරාමී මේ ක්ෂේමක සිං ස්වාමීන් වහන්සේ වැඩ සිටියා. බොහොම රෝගාතුර රෝගීන් පීඩිතව දුක් විඳිනු යම්කිසි පීඩනයකට පත් වීම තමයි මේ මාසේ සිටියේ. එතකොට මේ අවස්ථාවේ දැන් අර කොසඳෑනුවර ගෝෂිතාරාම වැඩ ඉන්න ඒස්තරීර භික්ෂු මහත්තයලා ස්වාමීන් වහන්සේලා හැන්දෑවේ පළවායේ සමවතින් නැගී ඉඳලා ඒ භාවනා යෝගී කටයුතු වලින් ආතනිදිය දාසක කියන භික්ෂුන් වහන්සේ කැඳේවා. මේ දාසක කියන කුඩා භික්ෂුන් වහන්සේ කැඳවලා කියන දාසකයන්ට දුර මේ ඛේමක කියන මේ මහතෙරුන්ගේ සෝදකින ප්‍රහයින රසනීප තත්ත්වය පිළිබඳව විමසීමක් කරලා ඉන්න කියලා යවනවා. මේ දාසක ස්වාමීන් වහන්සේ යනවා ගිල ඛේමක ස්වාමීන් වහන්සේ හම්බෙනවා. හම්බෙලා වන්දනාමාන කරලා සෝදුසින කිමක් කරනවා. ඒ ලෙඩ දුක් සම්බන්ධව අඩුවීමක් තිබෙනවද වැඩිවීමක් තිබෙනවද කියලා. ඒ වෙලාවේ මේ ඛේමක ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෙඩ රෝග එන්න එන්න උත්සන්න වෙනවා. වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. පීඩාව වැඩි වෙනවා. මේක සුවයක් නම් පේන්නේ කියලා කියනවා. මේ දාසක ස්වාමීන් වහන්සේ නැවත යනවා. දීලර ഘോഷිතාරම් වැඩින්න ස්වාමීන් වහන්සේලාට දරුවක් කරනවා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ රෝගීත්වය එන්නේ වැඩි වෙනවා. මිසක් වේදනාව වැඩි වෙනවා. පීඩාව වැඩි වෙනවා. අදවස් නම් පිළිඳිනේ කියලා තමයි සැලකෙරේ කියන එක කියනවා. ඒ වෙනාලේ මේ ഘോഷිතාරම් වැඩින්න භික්ෂුන් වහන්සේලා ආයමී දාසකට කියනවා. මේ දාසක ස්වාමීන් වහන්සේට කියනවා. දාසක මෙහා දෙන්න. දුහුල්ලම මෙන්න මේ විදිහට ක්ෂේමක ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට අහන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ මානසික වශයෙන් බැඳිලා ගියපු ඉස්කන්ධ පහක් වෙනවා. බැඳී සිටු උපාදානයේ කරපත්ත ඉස්කන්ධ පහ. උපාදාන ඉස්කන්ධ පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පින්තුන් දන්නවා මේ උපාදාන ඉස්කන්ධ පහ. රූප උපාදාන ඉස්කන්ධය, වේදනා උපාදාන ඉස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයක් පිළිබඳව අපිට දේශනා කරලා තියෙනවා. විග්‍රහ කරලා තියෙනවා. මේ දේශනා කරලා තියෙන විග්‍රහ කරලා තියෙන පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ඔබ වහන්සේට මම කියලා හරි මගේ කියලා හරි දැනුමක් තියෙනවද? එහෙම දැනුමක් තියෙනවද කියලා අහන්න කියලා මේ දාසක ස්වාමීන් වහන්සේට කියනවා. ඒ කියන්නේ තුන් පැහැදිලිවම දැක්කේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේට කියන්නේ කියලා. මේ සූත්‍ර දේශනාව බොහොම කෙටියෙන් තමයි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අවසාන වෙන ඔබ කියන ගැටලුව විස්තර වශයෙන් දැනගත යුතු යමක් තියෙනවා. ඉන්න තියෙනට කිලෝනම් ඉතින් මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා දෙන්න මේ දායක වෙන ස්වාමීන් වහන්සේට මේ විෂුණුන් කියලා කියන්නේ මේ පංච උපාදාන ඛණ්ඩයක් කියන්නේ මේ පංච උපාදාන ඛණ්ඩයේ පිළිබඳව මම මගේ කියලා ගැනීම ඉක්ම ඔබ වහන්සේට තියෙනවා කියලා දැනගෙන ඉන්නවා. දැන් මේ දායක හාමුදුරුවෝ නරේ මිසන් අර යාදින සුපානේ දෙවියන් සම්දේශකාරකේ ප්‍රදි හරි දෙවියන්ට පත් වෙනවා දාසක හාමුදුර ආයෙත් යනවා ගිහිල්ලා අර ශ්‍රේමක කියන ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ එන්න මෙහෙම අර අපේ හාමුදුර වැහුව අපේ ස්වාමීන් වහන්සේ ලැබුවා පංච උපාදානස්කන්ධයක් කියලා බුදුරජාණන් වහන්සේ පානවලා තියෙන ඔබ වහන්සේට ඒ පිළිබඳව මම මගේ කියලා දැනීමක් තියෙනවද කියලා හිතුවා. මනසින් අල්ලා ගැනීමක් තියෙනවද? බැඳ ගැනීමක් තියෙනවද? උපාදානයක් තියෙනවද කියලා හිතුවා. ඒ වෙලාවේ මේ කියනක ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ යමක් වදාළ නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා උපාදාන ස්කන්ධ පංචකයක් වදාළ නම් ඒ වදාළ උපාදාන ස්කන්ධ පංචකයේ කෙරෙහි මගේ මම මගේ කියලා ගැනීම මට නෙවෙයි කියලා උන්වහන්සේ සඳහන් කරන්න තිබෙනවා. එහෙම දැකීමක් මට නෙවෙයි කියලා මම මගේ කියලා දැනීමක් දැකීමක් මට නැහැ කියලා. දැන් මේක දාසක ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේ දිනා පවු. කොසඳේන වර දූෂිතාරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට සැල කරා. දැනුවත් කරා. ප්‍රකාශ කරා. ඒ වුණාම දැන් කොසඳේන වර මේ දූෂිතාරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා කියනවා දාසක මහතෙනි. ගිල නැවතේ ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ. ගිල මෙන්න මේ කාරණාව කියන්න කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ යම් පංච උපාදානස්කන්ධයක් වදාළ නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පංච උපාදානස්කන්ධයක් වදාළ නම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි මම මගේ කියලා දැනීම ඔබ වහන්සේට නැත්නම් ඔබ වහන්සේ කාන්තියෙන්ම ශ්‍රීනාස්ත්‍ර මහ රහතන් වහන්සේ නම කෙලෙස් ප්‍රහාණය කරපු ආශ්‍රමයෙන් නැති කරලා දාපු සියලු කෙලෙසුන්ගෙන් අත නිදෙස් නියම ජීවිතයක් ඇති කෙනෙක් රහතන් වහන්සේ නම මේ කාරණාව දිහින කියන්නේ කියලා දාසක සම්බුදු ආපහු යනවා. ආපහු ගියලා මේ බදරිකාරාමයේ වැඩෙන ශ්‍රේමක ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්ස දෝෂිතාරාමයේ වැඩෙන ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම ඔබ වහන්සේට කිව්වා රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියලා භාග්‍යතුන් වහන්සේ යම් උපාදානස්කන්ධ පංචකයක් වදාළා නම් ඒ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි මම මගේ කියලා ගැනීමක් ඔබ වහන්සේ තුළ නැත්නම් ඔබ වහන්සේ ආශ්‍රමයෙන් ශේඛර කුකේ ප්‍රහේණ කරපු මහ රහතන් වහන්සේ තමයි මහත්යට පත්විච්චතුන්. ඒ වෙලාවේ මේ කෙලමක තියෙන ස්වාමීන් වහන්සේ කියනවා පංචපාදනස්කන්ධේ මම මගේ කියලා මම දන්නේ නෑ. මම දැකිනේ මම මගේ කියලා හිඳීම පංච උපාදානස්කන්ධය පිළිබඳව මතනේ. ඒ වගේම මම ක්ෂීණාස්ත්‍රව ආස්ත්‍රයෙන් ශේවිච්ච කෙලෙස් නිවිච්ච රහතන් වහන්සේ නමකෙත් නිදුන්නුම එන්න දෙයක් ප්‍රකාශ කළා. මාත් ඒ වගේම කියනවා මම මේ පංච උපාදානස්කන්ධය මම මගේ කියලා දන්නේ මම අවබෝධය තුල ඉන්නවා පමණයි. මම හැබැයි කෙලෙස් ප්‍රහාණය කරපු මහරහතන් වහන්සේනමක් නෙමෙයි කියලා කියනවා. හරිම ලස්සනයි. අපිට නුත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මම මගේ කියලා නේ. දැන් සමහර උදවිය අපි දැකලා තියෙනවා. ඒ රහත් ක්‍රමය පරීක්ෂා කරන මේ සමහර කුංචි කුංචි විපත් ක්‍රම අනුගමනය කරනවා. ඒ තමයි ළඟ තියෙන දෙයක් පෙන්වලා අහනවා මේක කාදද? ඒක මගේ කියන්නේ. ඒක මගේ කියලා දන්නවා මේ අනිත් පැත්තට කියන්නේ එහෙනම් කවදාවත් නියම දැකෙන්නේ නැහැ. මගේ කියලා කියන්නේ මගේ කියලා කියපු නිසා ඔයත් නියම දැකෙන්නේ නැහැ. ඒ අපි වචන තුල තමයි මමත් කියන්නේ. මගේ කියලා දෙයක් නැහැ කියපු පමණින් අපි හිතනවා රහතන් වහන්සේනමක් කියලා. එතන සූත්‍ර දේශනා වදන් වල අපි ඒක පිළිබඳ හොඳ පැහැදිලි දැක්වීමක් මෙමා විදියට දෙනවා. අපි බලමු දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද රහතන් වහන්සේ මොකක්ද කියන්නේ? හැබැයි මම තුළ මම මාගේ කියලා දෙයක් මේ ප්‍රකාශය දිවිල්ල නිදාසක ස්වාමීන් වහන්සේ අර ഘോഷිතාරාමේ වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා. ඊට පස්සේ ආයෙ කතා කරනවා. දාසක මිනිහට එන්නේ ආයෙ ආයෙ අඬ උනේ. දීලම් කියනක ස්වාමීන් වහන්සේ අඬෙන්න උනේ. දීලම් නෙමෙයි මේක දැනගෙන ඉන්න කියනවා. දැන් ඔබ වහන්සේ මම කියලා යමකට කියනවා කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුළ පින්වතුනි අපි ජීවත් වෙනකොට අපි පොඩක් ගියව අපි මම මගේ කියලා අපි දකිනවා. අපි හැම වෙලාවෙම අපි එක කටෙන් වචනින් නොකියව මම මගේ කියලා අපි වචන වලින් මේ දේවල් අපි පාවිච්චි නොකරත් භාවිත නොකරත් අපි මනස මේ මම මගේ කියන සංකල්ප මත මේ මම මගේ කියන දේ තුළ බැඳලා වචන වලින් නොකියව මේ මම මගේ කියන තැන අපි ඉන්නවා. එක සියුම් බැඳීමක් සියුම් දෙයක් මේ ස්වාමීන් වහන්සේලාම එතකොට දැන් ඔය ඇති මම මගේ කියලා හිතාගෙන ඉන්න යමක් තියෙනවා. ඒ කොමකටද මම කියලා කියන්නේ මගේ කියලා කියන්නේ ඔබ වහන්සේ කොමකටද මම දැන් මම කියක හොයස හොඳට ඒක පැහැදිලි හොඳට පැහැදිලි කරගන්න ඕන නිසාන ඒ තමයි යමකට අපි මම කියලා හිතාගෙන බැඳෙන දෙයක් තියෙනවා. මගේ කියලා හිතාගෙන බැඳෙන යමක් තියෙනවා. මේ හිතාගෙන මම කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන ඔබ වහන්සේ බැඳෙන කොමකටද කියලා මෙයා අහන්නේ. බැඳලා හිතන කොමකටද කියලා අහන්නේ. ඒකට අහනවා එක විස්තර සහිතව රූපේටද රූපේ මම කියලාද හිතුවේ. හිතන්නේ. එනතන් රූපයෙන් තොර දෙයක්ද මම කියලා හිතන්නේ. මේ වේදනාවට මම කියලා හිතන්නේ. මේ වේදනාවෙන් තොර වේදයක්ද මම කියලා දකින්නේ. මේ සංඥාව කියන එකද මේ මම කියලා හිතන්නේ ඔබ වහන්සේ. එනතන් මේ සංඥාවෙන් තොර දෙයක්ද මම කියලා හිතන්නේ. සංඛාර කියන දෙයද ඔබ වහන්සේ මම කියලා හිතන්නේ. එනතන් මේ සංඛාර වලින් තොර දෙයක්ද මම කියලා හිතන්නේ. එමනැත්තම් මේ විඥානය කියන එකද මම කියලා හිතන්නේ. එමනැත්තම් මේ විඥානය තොර දෙයක්ද මම කියලා හිතන්නේ. එහෙනම් මේක දැනගෙන ඉන්න කියලා. මොකද දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ හේතුව තමයි දැනු. මම මගේ කියලා දකින්න නැත්නම් පංච උපාදාන ස්කන්ධේ රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියන නිගමනයක් තුළ මේ ගාමිනුන් කියලා හිතුවා. ඒකට පිළිතුරක් වශයෙන් මම රහතන් වහන්සේ නමක් වෙනුවෙන් මම මගේ කියන තැන මම නෝ කියලා හේමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට පස්සේ මේක ඇත්ත දැක ගැනීමට විචක්ෂණශීලී බුද්ධියකින් යුක්ත විමර්ශනශීලී මතවීමකින් යුක්ත ස්වාමීන් වහන්සේලා මේ ප්‍රශ්නය මේ ස්වාමීන් වහන්සේට යොමු කරනවා. දැන් කලින් ඔබ වහන්සේ මේ දැක්කේ රූපේ කියන්නේ මමද නැත්නම් රූපින් තොර දෙයක් ඒ තොර දෙයක්ද මම කියලා දකින්නේ? වේදනාවද නැත්නම් වේදනාවෙන් තොර දෙයක්ද? සංඥාවද සංකාරද විඤ්ඤාණය මේ පංච ප්‍රධාන ස්කන්ධද? සංඛ්‍යාපදන ස්කන්ධෙන් තොර දෙයක්ද? උදාහරණ ස්වාමීන් වහන්සේ ආයෙත් යනවා. සංදේශ භාෂාව වගේ ආයෙත් යනවා. විලකේමති ස්වාමීන් වහන්සේට මේක පරිච්ඡේදනවා. කේමති ස්වාමීන් වහන්සේ කියනවා ඔයාට මේක මොන කරදරයක්ද? මේ එහාට මෙහාට මේ සංදේශ ගෙනීම එක ඔබ වහන්සේට කොච්චර කරදරයිද? ඔය ගන්න කොමද හැරෙන්නේ? මගේ පෙරේ කියන මට නිවාරෝ ගන්න හැරෙන්නට ගන්න කියන නිදාසක ස්වාමීන් වහන්සේ යවලා සමාජයේ අර වාරෝ ගන්න හැරෙන්නට දෙන්න ගන්නවා. ඒ හැරෙන්නට දෙන්න වෙන මේ ශ්‍රේමක ස්වාමීන් වහන්සේ හැරෙන්නට වාරයෙන් හැරෙන්නට උදව්වේ දෝෂිතාරාමයට යනවා. දෝෂිතාරාමම කියන්නේ දැඩි ඈතක නෙමෙයි තිබුණා කියන්නේ බොහොම ළඟ සාතක. මේ දෝෂිතාරාමයට ගිහිල්ලා මේ ප්‍රශ්න ඒවට ප්‍රශ්න ඉදිරිපත් කරගෙන ස්වාමීන් වහන්සේ හම්බෙනවා. ස්වාමීන් වහන්සේලා එක්ක කතාබහ කරලා සාකච්ඡා කරලා පැහැදිලි කරගෙන දැන් සූදු පිනකින් අනුකේ වැඩි ඉන්න ගමන් දැන් අර ස්වාමීන් වහන්සේට ආයෙත් අර ප්‍රශ්න ඉදිරිපත් කරනවා. දැන් ඔබ වහන්සේට අපි මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මොකද ප්‍රශ්නේ? දැන් අර කලින් දේශනා කරපු දේවල් කලින් අර ප්‍රශ්න වලට දීපු පිළිතුරු ඔය තියෙනුතුන්ගේ මනස කියලා තියෙනවා. මොකද මනස තුළ මේ පිළිතුරු තියෙන්නේ නැත්නම් මේ ආහන කරන පැටලෙන්න පුළුවන් බොහොම ගැඹුරු තැන බොහොම ගැඹුරු තැන හරිම ගැඹුරු වගේ මේ ගැඹුරු බව තුළ ලොකු අර්ශයක් තියෙනවා. මේ ගැඹුරු බව තුළ ලොකු සරල බවක් තියෙනවා. විශාල අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අල්ලගන්න හැම දිනම දක්ෂ වෙන්න ඕනේ මේ නිසාවයි. මම ස්වාමීන් වහන්සේලා ඉඳගෙන මේ කේමක කියන ස්වාමීන් වහන්සේ නම ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගෙන් අපි මේ ප්‍රශ්න අහන්න කැමතියි. දැන් ඔබ වහන්සේ මම කියලා යමක් හිතුවනම් යමක් ගත්තනම් ඒ කුමක් පිළිබඳව දැන් මම කියලා ගත්තේ? රූපේද මම කියලා ගත්තේ? එහෙම නැත්නම් මේ රූපයෙන් තොර දෙයක්ද මේ අහන්නේ? මේ කලින් දැන් මම මගේ කියනක නැත්නම් ප්‍රහාණය කරා නම් ඒ මම මගේ කියන කලින් ඒ තැනට ඉන්න කලින් පිටන් හිතේ කොතනද කියලා නෑනේ. රූපේද රූපෙන් තොර දෙයක්ද? වේදනාවද වේදනාවෙන් තොර දෙයක්ද? සංඥාවද නැත්නම් සංඥාවෙන් තොර දෙයක්ද? සංඥාවෙන් වෙන යම් දෙයක්ද? සංඛාරද නැත්නම් සංඛාරවලින් වෙන යම් දෙයක්ද? විඥානයේද නැත්නම් විඥානයේ වෙන දෙයක්, විඥානයේ තොර දෙයක්, විඥානයේ වෙන යම් දෙයක්ද කියලා අහනවා. මේ පංච උපාදාන ස්කන්ධයද නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොර වූ දෙයක්ද කියලා සිතක් කරනවා. බලන් මේ වෙලාවේ මේ කියන්නේක ස්වාමීන් වහන්සේ දෙන පිළිතුරු බලන්න හරිම ලස්සනයි. උන්වහන්සේ දෙන පිළිතුර මේ ආහන ප්‍රශ්නයට පරිපූර්ණ පිළිතුරක් බවට පත් කරනවා. කේමක ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි පින්වතුන් වහන්සේ මම රූපය මම කියලා දන්නේ නෑ. ඒ වගේම මේ රූපය රූපයෙන් තොර දෙයක් මම කියලා දන්නේ නෑ. මේ රූපයෙන් බාහිර දෙයක් මම කියලා දන්නේ නෑ. වේදනාව මම කියලා මදි කියලා මම දන්නේ නෑ. වේදනාවෙන් බාහිර දෙයක්, වේදනාවෙන් පිට දෙයක් මම මගේ කියලා දන්නේ නෑ. සංඥාව මම කියලා ගන්නෙ සංඥාවෙන් බාහිර දෙයක් හිතේදී මම මගේ කියලා ගන්නෙ සංකාර මම කියලා ගන්නෙ ප්‍රවදිනු සංකාර වලින් බාහිර දෙයක් මගේ කියලා ගන්නෙ නෑ විඥානය මම මගේ කියලා ගන්නෙ නෑ විඥානය බාහිර දෙයක් විඥානය පිටේ දෙයක් විඥානය තොර දෙයක් මම මගේ කියලා ගන්නෙ මේ පංච උපාදානස්කන්ධේ මම කියලා මගේ කියලා ගන්නෙ නෑ මේ පංච උපාදානස්කන්ධේ තොර දෙයක් මම කියලා මම සැලකන්නේ නෑ හරිම පැහැදිලි මේ සිසු දෙයක් මම මගේ කියලා මම සැලකන්නේ නෑ හැබැයි යමක් මම කියලා හිතගෙන සිටිනවා යමක් මම කියලා දැක්කනවා ඒ දැක්ක දේ තුළ මම මගේ කියලා දෙයක් නෙමෙයි කියලා මම අවබෝධ කරගන්නවා කියලා කියනවා. හරිම ලස්සනයි. මෙතන දුන්නා පැහැදිලි කරන්නේ මම මගේ කියලා මේ පංච උපාදාන ස්කන්ධේ මම දැක්කෙත් නෑ. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොර දෙයක් මම මගේ කියලා මම දැක්කෙත් නෑ. ඒ වගේම මම කියලා මගේ කියලා දෙයක් ගන්න නෑ. හැබැයි මෙහෙම මම මගේ කියලා දෙයක් ගන්න තිබෙනේ කියලා ඒක මම දකිනවා කියලා මම මහරහතන් වහන්සේනකොත් නෙමෙයි මම අවබෝධ කරනවා මේ පංච ප්‍රධානස්කන්ධය තුළ මම මගේ කියලා දෙයක් නෙමෙයි යමක් තිබුණා යමක් මම මගේ කියලා දැනගෙන හිටියා දැක්කනම් ඒ දේ තුළ මම මගේ කියලා දෙයක් නෙමෙයි කියලා අවබෝධ කරගන්න මට ලක්කයි එතන මේ පැහැදිලි කරන්නේ අර ධර්මයේ සඳහන් වෙනවා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියන දෙක. මේ පින්තු මේ කාරණා දෙක අහලා ඇති. ගැඹුරු ධර්ම කාරණා මේ මාධ්‍ය ඔස්සේ කතා කරන නිසා මේ දෙක ගැන මේ පින්තු අහලා ඇති. සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියනවා. සම්මුති සත්‍ය කියලා කියන්නේ අපිට යමක් පේනවා අපි යමක් දකිනවා හැබැයි මේ දකින දේ තුළ සැබෑවට යමක් නැහැ මේ දකින දේ තුළ සැබෑවට යමක් නැත්නම් අපි ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ අපිට ඒක පේන්නේ හැබැයි අපි සොයාගෙන යනකොට සැබෑ ලෙස පවතින දේ තමයි පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය අපි ගත්තාම අපි මිනිස්සෙක් කියලා ගත්තාම අපි මිනිස්යාට විවිධ නම් දෙනවා. මෙයාම අරුමියා කමල් මෙයා කරවටේ මෙයා මේ රටේ මේ දුප්පත් මෙයා කොහොටත් අපි විශේෂ හැඩසලොත්තේ අපි දර්ශන ක්‍රම වේදයක් තියෙනවා. අපි පුද්ගලයෙන් සත්වයෙන් හදලා ගන්න ක්‍රමයක් තියෙනවා. මේ භෞතික දේවල් මේ කම්පියුටර් ඒවාගේ මේ දේවල් දොරවල් මේ ආනවා මේ දේවල් අපි හදලා ගන්න ක්‍රමයක් තියෙනවා. මේවා තුළ අපිට ඉදින් බලපාන අපිට තියෙන්නේ හරි මේක වහ හදනවා. මේක කම්පියුටර් එක. මේක දෙයක් මෙයා මොනස්සේ මෙයා මෙන්න මෙයා අපි ඒ විදිහට අපි නම් දෙනවා ඒ අපි බාහිර ස්වරූපයට දෙන නමක් ඒක අපි බාහිර ස්වරූපයෙන් අපේ ඇති අපි තුළ ඇතිවන්නා වූ මායාකාරී හඳුනා ගැනීම ඒකට අපි කියන්නේ අපිට සත්‍යයක් නෙමෙයි නමුත් අපිට තියෙන්නේ සත්‍යයක් හැටියට සම්මුති සත්‍යය ඒක අපි තුළ තියෙන සම්මුතියක් තමයි පරමාර්ථය වනාදී මේ තුළ තියෙන මොකක්ද කියලා අපි දකිනවා අභිධර්මයට අනුව අපි චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් අපි පරමාර්ථ ධර්ම හතරකට දකිනවා ඒක ප්‍රසෙන්ට් සාමාන්‍ය අපේ ලෝකයේ තුන අපිට මනුස්සයෙක් කියලා කියන්නේ බටහිර ආපෝ තේජු වායු කියන මේ ඒ රූපේ ඇදලා තියෙන එකකට මේ බටහිර ආපෝ තේජු වායු කියන සතරම ප්‍රෝතෙන්දි. ඒකට ඒ රූපේ සොයති බාහිරින් දකින්න දෙන්නේ යථාර්ථයක් වශයෙන් තියෙන. ඒකන තියෙන්නේ බටහිර ආපෝ තේජු වායු. දැලෙන්න දෙයක් නෙමෙයි. අල්ලගන්න දෙයක් නෙමෙයි. මමත් තේරුම් ගන්න මෙතන මේ කිනුතුන මේ කාරණාව පැහැදිලිවත් ඇති සම්මුතිය යන සමාජය තුළින් අපගේ මනස තුළින් අපි අහන දසන දේ තුළ අපි හරේ හඳුනා ගන්න දේවල් අවබෝධ කර ගන්න දේවල් අපි නම් ගම් වශයෙන් අපි මනස තුළ ගොනු කර ගන්න දේවල් අපි සම්මුතිය වශයෙන් අපි හඳුන්වනවා. දෙලෝකයේ යථාර්ථයේ ඊට වඩා ගොඩක් වෙන පරමාර්ථයේ ගොඩක් වෙන මේ පරමාර්ථයේ තුල අපි අපිෂේන සත්‍ය පුද්ගල කිසි දෙයක් දැක්කින් ලැබෙන්නේ සත්‍ය පුද්ගල ද්‍රව්‍ය මේ කිසි දෙයක් මේ තුල තියෙන වෙනියම් මේ මූල ධර්ම ඒක මූලික ස්වરૂපයෙන් තමයි. එතකොට දෙන්නේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙතන මේ පැහැදිලි කරන්නේ මම යමක් සම්මුතියක් වශයෙන් දැක්කා. මේ පංච උපාදානස්කන්ධය තුළින් මමම දේශය දැක්කා සම්මුතියක් වශයෙන්. බාහිර ස්වરૂපයේ වශයෙන්. රූපේ වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණ මේවා තුළ මමම දේශය දෙයක් මම බාහිරින් දැක්කා. මම ඒ තුළ ඇලිලා ගියා. මම ඒ තුළ ගැලවෙන්න ගියා. මම ඒ තුළ එල්බගෙන ගියා. ඒ නිසාම සතර ගමන තුළ මම යනවා මම ගියා ඒ වගේ මම තාමත් යනවා සතර ගමන තුළ මේ සතර ගමන තුළ මේ ස්වરૂපේ සකස් කරන මම මගේ කියන මේ වැරදි වැටහීම මම දැක්කා මේ තුළ මම මගේ කියලා දෙයක් ගන්න නැති බව මම අවබෝධ කරගත්තා. මම මගේ කියන්නේ මොකද්ද කියලා කොතෙන්ද දේශ ඇතුළත් වෙන්නේ කොතෙන්ද දේශ අදාළ වෙන්නේ කොතෙන්ද මේ මම මගේ කියන එක මම සියාගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ බැඳගෙන ඉන්නේ මනසෙන් දකින්නේ කොතනින්ද මේ වැරදි වැටහීම ආවේ කියන එක මම අවබෝධ කරගත්තා. මම අවබෝධ කරලා මම මගේ කියන එක දුරු කරලා දැම්මා නැති කරලා දැම්මා. ඒක උන්වහන්සේ ලස්සන උපමාවකින් පෙන්නනවා. එතකොට අර දැන් මම මගේ කියලා දැක්කද බොරුව. හැබැයි ඒ බොරුවක් බව දැනගෙන මම මගේ කියන එක මම දුරු කරලා දැම්ම. එතනදී ඉස්මතු වෙන්නේ සත්‍ය. මේ සත්‍ය ඉස්මතු වෙනකන් උන්වහන්සේ කතා කරලා තියෙන්නේ අසත්‍යයක් පිළිබඳව. සත්‍ය ඉස්මතු වුණාට පස්සේ තමයි සත්‍ය මත පිහිටා උන්වහන්සේ කතා කරන්න පටන් ගත්තේ. ඒක නැත්තම්ක පැහැදිලි කරන මේ මල උපමාවකින් රත්ය එකනේ රත්ය නේද සුදු නේද මාන වගේ මල් තියෙනවා දිවේ හට ගන්න මල් මේ මල් වලින් හමාගෙන ඉන්න සුවඳ යමෙක් මේ හමාගෙන ඉන්න සුවඳ හඳුන්වන මෙන්න මේ විදිහට මේ සුවඳ මේ තෙස්ති සුවඳ එනකම් මේ මල් කොළ විසුඳ. එතන මේ නෙළුම් කොළ විසුඳ. මනකට මේ මල් වේනේ විසුඳ. එහෙමද කියන්නේ කියලා අහනවා. හරියට යමක් කියනවා නම් මේ සුවඳ මොන සුවඳද කියලා කියනවා නම් මේ නෙළුම් කොළ විසුඳ, රේන් වල සුවඳ, සීතු වල සුවඳ එහෙමද කියන්නේ කියලා අහනවා. මම කියනවා. මේ සාමාන්‍යයෙන් කියනවා. එහෙනම් කොහොමද හරියට මේ සුවඳ හඳුන්වන්නේ? මේක සුදු නෙළුම් මල්ලිය සුවඳ වෙන කියවම මේක පැහැදිලි ඒ සුවඳට වටිනාකමක් එක තියෙනවා. ඒක වේන් වලද තේස්තද කොළේද කියන එක වැදගත් වෙන්නේ මේ අර මේක සුදු නෙළුම් සුවඳ කියවම එක පැහැදිලි. මේක රතු නෙළුම් සුවඳ කියවම පැහැදිලි. මානල් මල්ලිය සුවඳ කියවම පැහැදිලි. ආන් ඒ වගේ මේ කේමක ස්වාමීන් වහන්සේ දේශනා කරන අර භික්ෂුන් වහන්සේලාට ආයශ්මක වහන්ස අන්න ඒ වගේ හරියට කියනවා නම් පැහැදිලිව කියනවා අපි මෙතෙක් භාවිතා කරලා තියෙන මම මගේ කියලා වැරදි දෙයකට අපි හිතාගෙන හිටියට ඒක තුළ මම මගේ කියලා දෙයක් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තුන. ඒක වැරදි දෙයක්. වැරදි විග්‍රහ කිරීම. වැරදි ප්‍රකාශනය. ඒ වැරදි ප්‍රකාශනයේ වැරදි විග්‍රහ කිරීම වැරදි බව මම අවබෝධ කරගෙන ඒ වැරද්ද කෙනින් මගේ හිතමම නිදෙවා. ඒක අවබෝධ කළා. ඒ මම මගේ නොවන බව මම අවබෝධ කළා. හරියට රතු නෙලින් සුවඳ, සුදු නෙලින් සුවඳ කියලා පැහැදිලිව කියනවා වගේ දැන්මම කියනවා මම මගේ කියලා දෙයක් මේ පංච උපාදානස්කන්ධය තුළ එහෙම දෙයක් නෑ. එහෙම ගන්න දෙයක් නෑ. එහෙම අල්ල ගන්න දෙයක් නෑ. මම මේ අවබෝධය තුළ ඉන්නවා. මම මේක දකිනවා. ඒ හරිය ලස්සනට පැහැදිලි කරනවා. හැබැයි එහෙම වුණා කියලා මම ක්ෂීණාස්ත්‍ර රහතන් වහන්සේ නමක් නෙමෙයි. මම මගේ කියලා මම දැක්කද ඒක මම මගේ කියන ගන්න බෑ බව අවබෝධ කරගෙන බැරි බව අවබෝධ කරගෙන ඒක ඒ අවබෝධය තුළ ඉන්නවා කියන එක පැහැදිලි කරා. අනිකට මේ පින්වතුන්ට එතෙන් තැනකම මේ කාරණාව පැහැදිලි වෙන්න ඇති. හරිම ලස්සනට මේ ශ්‍රේමක ස්වාමීන් වහන්සේ මේ ഘോഷිතාරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ පිළිබඳව විග්‍රහය පැහැදිලි කිරීමක් ලබා දෙනවා. හැබැයි තාම මේ ප්‍රශ්නේ දිනාකරන්නේ නැහැ. දැන් මේ පින්වතුන්ට ඒක පැහැදිලි වෙන්නේ. ඒක දැන් මම මගේ කියලා නැත්තම් එදම මානසික වශයෙන් එහෙම අවබෝධයක් තියෙනවද? අපි දන්න දැනුමට අනුව අපි දන්න ධර්මයට අනුව අපිට පැහැදිලි වෙන්නේ වෙන අනිවාර්යෙන්ම මහරහතන් වහන්සේ මේ පෙන්නනවා. ඒක තාම එකට මේ සූත්‍රය තුළ පිළිතුරක් ලැබුණේ. හේමක ස්වාමීන් වහන්සේ නතර වෙන්නේ පිළිතුර ලබා දෙන්නේ. ඕරම් භාගයේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරගෙන ආර්ය ශ්‍රාවකී කියනවා. මොනවද මේ ඕරම් භාගයේ සංයෝජන හේමක ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන විග්‍රහය? මොනවද මේ ඕරම් භාගයේ සංයෝජන ධර්ම කියලා කියන්නේ? කාම ලෝකයට ඇදදඬ තබන සංයෝජන ධර්මයට තමයි අපි ඕරම් භාගී සංයෝජන කියලා කියන්නේ. මොනවද ඕරම් භාගී සංයෝජන ධර්ම? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග ප්‍රතිග්‍රහ. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මම, මගේ, මගේ ආත්මය ග්‍රහණය කරගන්නවා. විචිකිච්ඡාව කියලා කියන්නේ සුඛය. සීලපත පරමාර්ථ කියලා කියන්නේ නිත්‍යා සීල වෘත වල පැටලීම. නිත්‍යා සීල වෘත ධර්මී නාමයෙන් අනුගමනය කිරීම. කාමරාග, කාමයෙන් කෙරෙහි තිබෙන ආශක්ත භව. ප්‍රතිජ, මානසික වශයෙන් හට ගන්නා ගැටීම්, ව්‍යාපාද, තරහ. මේ ධර්ම තමයි පින්වතුනි මේ කාම ලෝකයට අන්ති ධර්ම. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකෙ එළඟට අපවයි හතර මේවත් නේද කියන්නේ කාම ලෝක තුන දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකෙ අපාය හතරයි. මේ කාම ලෝකයේ තුල පරිසරණ සත්‍යාගේ සංයෝජන ධර්ම මේ කාම ලෝකයේ තුල පරිසරන්නට උපකාර වෙන ඒවා තුල ඉදිරියට යන්න ඒවා තුල යැපෙන්න ඒවා තුල වර්ධනය වෙන්නට උපකාර වෙන ධර්ම පහ සංයෝජන පහ. එතකොට යම් ආර්ය ශ්‍රාවකෙක් මේ මාර්ගය තුල ඉදිරියට ගියපු ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවනම් මේ ආර්ය ශ්‍රාවකයා තුළ මේ ඕරම් භාගීය සංයෝජන ධර්මයේ ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වුණා මේ මම මගේ කියන මාන්නය, මම මගේ කියන ආලය, මම මගේ කියන මේ අනුසය, අනුසය කියලා කියන්නේ යටපත් වෙලා තියෙන, තැන්පත් වෙලා තියෙන මුසි වෙලාවට ඉක්මත් වෙලා එන මේ මම මගේ කියන ස්වභාවයේ එයා සම්පූර්ණයෙන්ම නැති කරලා නේ ඒක සියුම් වශයෙන් පවතිනවා කියලා මේ ස්වාමීන් වහන්සේට හැදලි කරලා දෙනවා. හරිම ලස්සන. දැන් බලන්න සක්කාය දැන් ඕරම් භාග්‍ය සංවේදන ධර්මයේ වල පළවෙනි එක සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ගොරෝසු අර්ථයේ පැහැන්නේ සාමාන්‍ය එළියට එන අර්ථය තමයි මම මගේ මගේ ආත්මය කියන එක දැඩි ග්‍රහණය. ඒකට මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. අපි යාට කියන අනාගාමී කියන මේ පළවෙනි පහ ඕරම්බෝගේ සංයෝජන ධර්ම ප්‍රහාණය වෙච්ච කෙනෙක් අපි කියනවා අනාගාමී කියලා කියනවා. යම් කෙනෙකුට එතකොට මේ පළවෙනි එක ප්‍රහාණය වෙච්ච ගමන් වෙන මම මගේ කියන එක නැති වෙන්නේ. හැබැයි මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨිය තුළින් මේ පළවෙනිම ඇති තියෙන සංයෝජන ධර්මයේ ප්‍රහාණය වීම තුළින් වෙන්නේ ඒ මම මගේ මගේ ආත්මය කියලා මේ දැනීම තුළ තියෙන ගොරෝසු බවේ නැති වෙලා යනවා. හැබැයි මේ මම මගේ කියන මාන්නය ඒ ස්වરૂපය ඒ ආලනය ඒ මම මගේ කියන අනුසය මානසික වශයෙන් සාමත් වෙනවා. සමිනහස පැහැදිලි කරන එක ඒක තියෙනවා. ඒකට හරිය ලස්සන උපමාවක් දෙනවා. ඒ උපමාව අපි සත්‍යයට කතා කරමු. එතකොට දැන් යම් කීපේ දැන් එතකොට මේ ආර්ය ශ්‍රාවකය මේ ඕරම්බාදී සංයෝජන ධර්ම ප්‍රහාණය කරපු ආර්ය ශ්‍රාවකය. ඒ කියන්නේ අනාගාමී ඵලයට පත් වෙන මේ සමම නැති වෙනවා කියලා කියන්නේ ඒ අනාගාමී කියන්නේ. පළවෙනි තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා ඔබට පරාමාස කියන්නේ මේ තුන නැති වෙනවා කියන්නේ. ඒක සෝතාපන්න ශ්‍රාවකය. කාමරාග ප්‍රතිගේ තියෙන දෙක සමනය වෙනවා කියන්නේ සම්පූර්ණ ප්‍රහාණය නොවී සමනය වෙනවා කියන්නේ අසතදාගාමී කියන්නේ. මේ පහම සම්පූර්ණයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා ඔබට පරාමාස කාමරාග ප්‍රතිගේ තියෙන මේ පහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන ශ්‍රාවකයන් අපි කියනවා අනාගාමී කියන්නේ. ඒතකොට ඒ අනාගාමී ශ්‍රාවකය තුළ තාමතර මම මගේ කියන මේ සංකල්පය අනුපේ වශයෙන් ආයත් වශයෙන් මාන්‍යත් වශයෙන් තාමත් මනස තුළ තියෙනවා. තාමත් ජීවිතය තුළ තියෙනවා. ඒ ශ්‍රාවකයා මේ මම මගේ කියන මේ සෙවුම්ම පවතින මේ අනුස්සය වශයෙන් පවතින මේ ධර්මය ප්‍රහාණය කිරීමට නම් මේ පංච උපාදානස්කන්ධයේ දිනම බැලිය යුතුයි. මේ කියන්නේ සම්මුතියෙන් කියන්නේ මෙතන ඉහට වඩන්න ඕන මාර්ගය. මෙතන ඉහට වඩන්න ඕන මාර්ගය. ඒ තමයි රූපයක්. රූපය හට ගැනීම, රූපය නැතිවීම අවබෝධයෙන් දකිනවා. වේදනාවක්, වේදනාවේ හට ගැනීම, වේදනාවේ නැතිවීම අවබෝධයෙන් දකිනවා. සංඥාවක් සංඥාවේ හටගැනීම සංඥාවේ නැතිවීම අවබෝධයෙන් දකිනවා. සංස්කාර සංස්කාරයන්ගේ හටගැනීම සංස්කාරයන්ගේ නැතිවීම අවබෝධයෙන් දකිනවා. විඥාන විඥානයේ හටගැනීම විඥානයේ නැතිවීම අවබෝධයෙන් දකිනවා. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයේ හටගැනීම පංච උපාදානස්කන්ධයේ නැතිවීම ආකාර තුනකින් යෝනිසෝ මනසිකාරය වේදෙනවා. නැවත නැවත මෙවැනි විමසනවා. ප්‍රඥාවෙන් දකිනවා. අර්ථ වශයෙන් මෙවැනි විමසනවා. සමාධි ජීවිතේ සමාතුලින් දකින්නට මේ පංච උපාදාන ස්කන්ධ පහක් වශයෙන් බලන ස්කන්ධ පහවස්සේ ජීවිතය අවබෝධ කරගන්නට නැවත නැවත නැවත නැවත උත්සාහ කරනකොට එයා ක්‍රමයෙන් මහරහත් ඵලයට පත් වෙනවා. සීලා ප්‍රභාවයට පත් වෙනවා. අනාගාමී මාර්ග ඵලයෙන් අරහත් ඵලයට පත් වෙනවා. සංකල්ප ලස්සන. දැන් මේ දේශනාව මේ පිටු කියලාගෙන යනකොට මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඕනේ හේමක ස්වාමීන් වහන්සේගේ තැන කොතනද කියන එක. උන්වහන්සේ සෝතාපන්න කෙනෙක්ද, සකදාගාමී කෙනෙක්ද, අනාගාමී කෙනෙක්ද කියන එක පැහැදිලි වෙන්න ඕනේ. කොතනද උන්වහන්සේ අනාගාමී මාර්ග ඵලයේ තුල. මොකද උන්වහන්සේ ආරම්භ කරන්නේ අනාගාමී මාර්ග ඵලයේ තුල. එන සමාධි පදනම තුලින් තමයි පටන් ගන්න තියෙන්නේ. පෞරම්බාදී සංයෝජන ධර්මයන් ප්‍රහාණය වුණා කියන එක ප්‍රහාණය මේ ශ්‍රාවකය සම්බන්ධව තමයි සාකච්ඡාව පැහැදිලි කිරීමෙන් මේ පටන් ගන්න. පැහැදිලි මොනවාද දේශනා කරන්න. හැබැයි තමවත් මම මගේ කියන එක අනුසේ වශයෙන් තියෙන එක නැතිකරන්න දැන් දියුණු කරමින් පවතින මාර්ගය මේකයි. හේමක ස්වාමීන් වහන්සේ දියුණු කරන මාර්ගයත් ඒකම විය යුතුයි. මේ පස්සේ ප්‍රධානස්කන්ධයත් ඒ යට ගැනීමක් නැති වෙනවා. අනාගාම මාර්ග ඵලයෙන් ඉදිරියට යන ශ්‍රාවකයා තවදුරටත් රත්තරන් පිරිසිදු කරනවා වගේ නැවත නැවත ධම්මදම රත්තරන් පිරිසිදු කරනවා වගේ අනාගාම මාර්ග ඵලයේ තුලින් ඇති වුණා යම් ප්‍රඥාවක් වේන මේ ප්‍රඥාව තුල සිට නැවත නැවතත් නැවත නැවතත් පංච උපාදාන ස්කන්ධය හට ගැනීමත් පංච උපාදාන ස්කන්ධයත් එහි හට ගැනීමත් නැතිවීමත් නොවන විමසන යෝනිස මනසකාරයේ දෙන විදර්ශනා නුවණ දකින ඒ දකින් කොටයා ශ්‍රීනාස්ව මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒකට ලස්සන උපමාවක් කියනවා. ඒක හරියට මෙහෙම දෙයක්. අපිරිසිදු වස්ත්‍රයක් කියනවා. මේ අපිරිසිදු වස්ත්‍රය අරගෙන රෙදි හොදන කෙනෙකුට මේ අපිරිසිදු වස්ත්‍රය දෙනවා ස්වාමියා විසින් මේක හොදන්න කියලා. මේ අපිරිසිදු වස්ත්‍රය අරගෙන මේ රෙදි හොදන කෙනා ඒ කාලේ තිබ්බ විදිහට ඒ කාලේ සබන් තියෙන්න නැති වෙටි ගොම දාලා ඒ කාලේ තිබ්බ නැති වගේක් දාලා මේක හොඳට හොදනවා. අපි ආලු දාලා හොඳට හොදනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ අහනවා දැන් මේ ආලු දාලා ගොම දාලා නැටි දාලා මේක හොදලා එළියට ගත්තාම දැන් වස්ත්‍රය හොඳට පිරිසුද? හැබැයි ස්වාමීන් වහන්සේ අහනවා හැබැයි මේ වස්ත්‍රේ තාම ගඳ තියෙනවා නේද? අර ගොම ගඳයි නැටි ගඳයි අලු ගඳයි ඔක්කොම සාමයේ තියෙනවනේ මේක කියන්නේ. එහෙම කියනවා. එහෙනම්කට මේ වස්ත්‍රය අර ස්වාමියා වේලල ඇරගෙන යනවා. ඇරගෙන ගිහිල්ලා සුවඳ කරඬු ඉදරනවා. සුවඳ කරඬු ඉදාලා ඒක සුවඳ වස්ත්‍ර කරන තමයි එළියට ගන්න. අන්න එහෙම එළියට ගත්තාම අර කුණු ඉවත් කරන්න පාවිච්චි කරපු ගොම මේකේ අලු වල ගඳ දැන් එන්නේ. මොකද සුවඳ කරඬු ඉදාන තමයි එළියට ගත්තේ. ආනේ වගේ යම් කිසි ශ්‍රාවකෙක අනාගාමි මාර්ගඵලයට සත්‍යනාම සෝවන් මාර්ගඵලෙන මේක පටන් ගන්නවා. ඒක අනාගාමි මාර්ගඵලයේ දීට ඉහළම තැන. අනාගාමි මාර්ගඵලයේ කියන තැනට ආවම ඕරම්බාගේ සංයෝජන ධර්ම ප්‍රහාණය වුණු තැනට ආවම ඒක නා හරියටම මේ අපිරිසිදු වස්ත්‍රයේ ගොම නැටි අලු දාලා හොදලා ඒ කිසිත් ජරාව ඒ කිසිත් කොහේ ඉවත් කරා වගේ වෙනවා. හැබැයි අර සාමර වස්ත්‍රයේ ගඳ සා ගොම ගඳ දාලා සුද්ධ කරන්න දාපු ගොම ගඳ සුද්ධ කරන්න දාපු නැටි ගඳ සුද්ධ කරන්න දාපු අලු ගඳ කියනවා වගේ සාමර ධක්කය දිසිය ප්‍රහාණය වුණාට මම මගේ කියන මානෙ මම නදී කියන ආලය මම නදී කියන ස්වરૂපය අනුස්සය වශයෙන් මේ මනස තුළ පවතිනවා. ඒක අනුස්සය වශයෙන් අභ්‍යන්තරය තුළ පවතිනවා. ඒක දුර වෙන්නේ හරියට අර සුවඳ කරඬුවේ දාන පිරිසුදු කයි සුවඳ ගන්නල ගන්නවා වගේ නැවත නැවතත් මේ පංච උපාදාන ස්කන්ධයේ ස්වરૂපය එළි හට ගැනීමත් නැතිවීමත් කියන මේ ආකාර තුන නැවත නැවතත් නුවණින් සැලකීම තුළින් අර ඉතුරු අනුසේ වශයෙන් පවතින මමස්‍යත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එහෙනම් මම මගේ කියන මේ ස්වરૂපේ සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ මහරහත් ඵලයේදී. සෝවාන් ශ්‍රාවකයා සත්‍ය දිට්ඨිය ප්‍රහාණය කළත් ප්‍රවෘතුමත් මමස්‍යේ තියෙනවා. පදදාගන් පුද්ගලයා තුළත් මමස්‍යේ තියෙනවා. අනාගාම පුද්ගලයා තුළත් මමස්‍යේ තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ මහරහතන් වහන්සේට. අනේ හේතු නිසා තමයි මම මගේ කියන දෙයක් මේ කියලා මම අවබෝධ කළා. හැබැයි මම තාම මහරහතන් වහන්සේනමක් නෙමෙයි කියලා අර ක්‍රෝමක ස්වාමීන් වහන්සේ දහස්සක ස්වාමීන් වහන්සේට අර අරගෙන අප ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් දෙන්නේ වුණා කියලා කියන නිසා. ඒත් මේ මේ මනෝරමණීය විග්‍රහය මේ ක්‍රෝමක ස්වාමීන් වහන්සේ ඉතාමත් නිරවුල්ව පැහැදිලිව දේශනා කරනවා. ශ්‍රාවකයෙක් තුළ දිනුවෙන්ට වුණ ආකාරය පංචපාදනස්කන්ධයේ දකින්න ඕන තුන් ආකාරයක් පිළිබඳව එන්න පිළිග්‍රහ කරලා දෙනවා. හරිම පැහැදිලි. මේ දේශනාව උන්වහන්සේ ඉතාම පැහැදිලිව නිමා කරාට පස්සේ මේ ගෝෂ්ඨාරාම වැඩිහිටි භික්ෂුන් වහන්සේලා සාදුකාර දීලා ඒ දේශනාව අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා කියනවා ස්වාමීන් වහන්සේ කේමකයන් වහන්සේ ඔබ වහන්සේට මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ අනේ අපි ඔබ වහන්සේව අපහසුතාවයකට පත් කරන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේ විහෙකට පත් කරන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේට කරදරයක් කරන්න උදව් දෙන්නේ මේ අසනීප වෙලා ඉන්න වෙලාවේ අපිට වෙන ඔබ වහන්සේව අමාරුවේ දාන්න යමනාවක් තිබුණේ. නමුත් ඔබ වහන්සේ මේ තථාගත ධර්මයේ විග්‍රහ කිරීමට දක්ෂේ ආතික්කිතුම් දේවතිතුම් අනිදේතුම් පාඨකේතුම් විවරිතුම් විභජිතුම් ඉත්තාංකාත ආතික්කිතුම් කියලා කියන්නේ මේ මේ ප්‍රකාශ කිරීමට, දේවතිතුම් කියලා කියන්නේ දේශනා කිරීමට, පඤ්ඤතේතුම් කියන්නේ දැනීමට, පාඨකේතුම් කියන්නේ පිළිගැනීමට, විවරිතුම් කියන්නේ විවර කිරීමට, විභජිතුම් කියන්නේ බෙද බෙදා දැක්වීමට, උත්සාහ කාතුන් කියලා කියන විශේෂයෙන් ප්‍රකාශ කිරීමට ඔබ වහන්සේ දක්ෂයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දේශනා කිරීමට ප්‍රසිද්ධ කිරීමට බෙදෙදා දක්වන්නේ මේ හැම දෙයකටම ඔබ වහන්සේ දක්ෂයි. ඒ වගේම ඔබ වහන්සේ ඒ දේ කළා. ආසික් එක දේශනා කළා. විවර කළා. පැහැදිලි කළා. පැනෙන්නවා. බෙදෙදා දැක්කෝ. විශේෂයෙන් ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ බුද්ධාගමේ ධර්මය ඉතාමත් මැනවින් දේශනා කළා කියලා ඒ දේශනාව අනුමෝදන් වෙනවා. මේ කේමක ප්‍රවීණ වහන්සේ මේ සූත්‍ර දේශනාව මේ ධර්මයේ දේශනා කරන වෙලාවේ මේ අහපු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් පංච උපාදානස්කන්ධය විභජනය කරමින් බෙද බෙදා දක්වන මේ කෘති විග්‍රහය ශ්‍රවණය කරපු සහතන් මේ ස්වාමීන් වහන්සේලා 69 වෙනි ඉඳලා තියෙනවා. ඒ 69 මහරහත් වලට පත් වෙලා තියෙන මොනතරම් වාසනාවක්ද ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරපු පංච උපාදාන ස්කන්ධය කියන මේ තමන්ගේ ජීවිතය දිහා බලන්නට උදව්වක මේ ක්‍රම වීඩියෝස් දේශනා කරපු මේ වටිනා ධර්ම ශ්‍රවණී ප්‍රතිවිස්සනාතල 69 උපාදාන රහිත මහරහත් වලට පත් වෙනවා. ඒ වගේම තවත් විශේෂිය දෙයක් වන්නේ මේ ධර්මයේ දේශනා කරපු මේ කේමක ස්වාමීන් වහන්සේ දෙත්තක් උපාදානයෙන් නිදෙනවා, සංයෝජනයෙන් නිදෙනවා, මහරහත් ඵලයට පත් වෙනවා. අන්න ඒක කොටයි කේමක ස්වාමීන් වහන්සේ මහරහත් ඵලයට පත් වුනේ. දේශනා කරපු දේශකයන් වහන්සේත් මහරහත් ඵලයට පත් වෙනවා. ශ්‍රවණය කරපු ශ්‍රාවකව 60 මහරහත් ඵලයට පත් වෙනවා. විශ්මිත ධර්ම විග්‍රහයක් ඇටියට ධර්ම ප්‍රාසිනාරයක් ඇටියට මේ කේමක සූත්‍රය අපිට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා අපි බොහෝ වෙලාවක් මේ සූත්‍ර දේශනාව සම්බන්ධව ප්‍රවණී කරලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු පංච උපාදානස්කන්ධය පිළිබඳව ශ්‍රාවකයන් වහන්සේලා අතර ඇති වෙනස් වෙන කපිතාව පිළිබඳව අපිට ප්‍රවණී කරන්න පුළුවන්කම ලැබෙනවා. මගේ මතකයේ ඇටියට ලක්ෂණ සූත්‍ර දේශනාවක් තියෙනවා. තීල කියන සූත්‍රයක්. තීල කියන සූත්‍රයේ තියෙන මේ කංග කරගෙන කියන්නේ මේ කේමක තියෙන සූත්‍රයේ තියෙන ඒ සෝරේ කොටසමයි තීල කියන සූත්‍රයේ තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මගේ මතකයේ ඇටියට තීලය කියන එක ප්‍රවදරට ජීවණ තියුණු කරගෙන සඳහා යම් ශ්‍රාවකේ මෙන්න කළ යුතු ආකාරය මොකක්ද කියලා. එකද පිටිපටක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ පංච උපාදානස්කන්ධයම එහි උපදීම නැතිවීම හට මේ හට ගැනීම නැතිවීම ඒ නැති කරන මාර්ගය ආදී වශයෙන් විමසිය යුතුයි කියලා. යම් කිසි ශ්‍රාවකේ සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා නම් ඒ සෝවාන් මාර්ගඵලයේ ඉඳන් සතරදාගාමී මාර්ගඵලයට පත් වෙනවා නම් සතරදාගාමී මාර්ගඵලයේ ඉඳන් අනාගාමී මාර්ගඵලයට පත් වෙනවා නම් අනාගාම මාර්ගඵලයෙන් නම් අරහත් මාර්ගඵලයට පත් වෙනවා. මේ මාර්ගඵලයෙන් මාර්ගඵලයට සමායින් පියවරින් පියවර, සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට ආදී වශයෙන් පියවරින් පියවරට මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යනවා වූ නිවනට ශ්‍රාවකයා මෙනෙහි කරන්නට උන් කොයි ආකාරයෙන්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරන ඒ ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධයම නොනින් වෙනසේ යුතුයි. එහි හට ගැනීම කියන්නේ සමුදය, එහි නැතිවීම කියන්නේ නිරෝධය, එහි නැති ඒ නැතිවන්නා වූ මාර්ග නිරෝධ ගාමිනී ප්‍රතිපදාවම නොනින් වෙනසේ යුතුයි. එලෙස දැක දැක එලෙස දැක දැක තම තමාගේ පියවර ඊළඟ පියවර කරා ගෙන යන්න උත්සාහ කළ යුතුයි කියලා තමයි ඒ සූත්‍රයේ පැහැදිලි වෙන්නේ හරිම ලස්සන සූත්‍ර දේශනාව. මේ සූත්‍රේ මේ සූත්‍රයට ලස්සනට ගැලපෙනවා. අනාගත මාර්ගඵලය තුළ ඉන්න තැනවා. අරහත් මාර්ගඵලයට පැත්වීමේදී ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී රාත්‍රයන් පහතනමත් බවට පැත්වීමේදී ප්‍රතිපදාවක් හැටියට කළ යුත්තේ මේ පංච උපාදාන ස්කන්ධය එහි හට ගැනීම. නැත්නම් නොවනින් නිමිතිමයි. එහෙම ධර්ම දේශනාව තුළ මේ හේමක සූත්‍ර දේශනාව මේ හේමක සූත්‍රය හේමක කියලා නම වැටලා තියෙනත් මේ සූත්‍ර දේශනා කරන හේමක කියන ස්වාමීන් වහන්සේ. ඒතර මේ හේමක සූත්‍ර දේශනාව තුළ ඉතාමත් පැහැදිලි ප්‍රතිපදාවක් පැහැදිලි විග්‍රහයක් සඳහන් වෙනවා. ඒ අපි දක්ෂ වෙන්න ඕනේ මුඛේනක සූත්‍ර දේශනාව තුළ ප්‍රකාශ වෙන මේ පැහැදිලි අර්ථය අපේ ජීවිතයට ගලපගෙන ධර්ම මාර්ගයේ තුල පියවරින් පියවර පියවරින් පියවර පංච පාදම ඛණ්ඩේ දිහා බලමින් අවබෝධාත්මක මේ ගමන යන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න හැමදෙනාම දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම මේ සූත්‍ර දේශනාව විග්‍රහයේදී මා අපිට බැරි වුණා පංච පාදම කඹු පිළිබඳ විග්‍රහයක් කරන්න. මොකද මේ සූත්‍ර දේශනාවේ තියෙන ධර්ම අරූපීක් මත කිරීමට නම් සූත්‍ර දේශනාව තුළින් එහාට ගියට විග්‍රහ කිරීම සමහරු මේසයි තම සංක්ෂිප්තයෙන් මේ සූත්‍ර දේශනාව පිළිබඳ විග්‍රහයක් සිද්ධ කරන්න තියෙනු. ඒ හැම දිනකටම පුළුවන් මේ සූත්‍ර දේශනාව අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න ඕනේ නිසංක තම තමාගේ ධර්ම මාර්ගයේ පියවරින් පියවර දියුණු කරගන්න කරගන්න හැම දිනකටම පුළුවන්. සියලු දෙනාට මේ සඳහා ආශිර්වාද කරන, සිනහනුමෝදන කරන, මේ අවස්ථාව විශේෂයෙන් අවස්ථාව නිර්මාණය කළ දුන්න අපි ධර්මාචාර්ය අපේ අවස්ථරය නම් කියන්නේ අපේ හාමුදුරුවෝ විනෝරත්න පඬිතුමා හඳුරන මහන්සිය. උන්වහන්සේ ගෞරවයෙන් මම මේ වෙලාවෙ මෙහි කරන. ඒ වගේම මේ මාධ්‍ය ඔස්සේ මේ අන්තර්ජාලය ඔස්සේ මේ විදිහට බලමන්තුන් කරන්නට අවස්ථා නිර්මාණය කළ දුන්න අපේ පින්වත් මහත්මයාට ඇතුළේ කල්යාණ මිත්‍ර මේ පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කරන මේ පින්වත් හැම දෙනාටම නිරුත් නිරෝගී චිරජීවන ආරෝග්‍ය සම්පන්න සැලසීම හේමක සූත්‍ර දේශනාව තුළ ඉස්මතු වෙන ඒ ගාම්භීර සැබෑ සද්ධර්මයේ ගාම්භීර ධර්මාර්ථයේ ග්‍රහණය කරගෙන ජීවිතය ධර්ම මාර්ගය තුළ ප්‍රගුණ කරන්න හැම දෙනාටම භාග්‍යය මනෝරමණීය ආකාරයට වහන්සේ අපිට ඒ අගනා සූත්‍ර දේශනාව දේශනා කරන ලැබුවා. ගෞරවනීය සාන්වහන්සේ අපි දැනකට සමවැදලා මෙන් ශ්‍රවණය කරගෙන සිටී සූත්‍ර දේශනාව. මම විශ්වාස කරනවා නිකුත් කල්යම් මිත්‍රනුත් එහෙමම වෙන්නේ නැති අද දවසේදී මාර් කලින් මතක් කරා වගේ වෙන කාර්යයන් වල නිරත නොවි ඉතාමත්ම පැහැදිලි විදිහට ඒ සූත්‍ර දේශනාව වහන්සේ අපිට විග්‍රහ කර දුන්නා. මම හිතනවා කල්යාණ මිත්‍රෙනි අපිට මෙතන ඉඳන් තව වෙනදි 45 45 කාලයක් පමණ තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් කල්යාණ මිත්‍රෙන්ට අවස්ථාව තියෙනවා මේ සූත්‍ර දේශනාවේ තමන්ට ගැළපෙන තැනකින් තමන්ට දැනගන්න ඕන තැනකින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කල්යාණ මිත්‍රෙන්ට අවස්ථාව තියෙනවා. මම වගේ මගේ ආත්මය කියන එක ආත්ම දෘෂ්ටිය තමයි ඉතින් සම්පූර්ණ වශයෙන්ම ප්‍රහාණය වෙන්නේ. මම කියන මානය සහ ඒ වගේම සෘෂ්ණාව කියන ඒ කොටස් දෙක අනුසය ධර්ම හැටියට අරහත්ය දක්වාම පවතිනවා කියන එක. අනන්ත මොනිටරයක එහෙම කියලා ඒත් එක්කම සාමනාස්ත දැනගන්න ඕනේ දැන් අපි ඥානිත්‍ය සංඥා සූත්‍රය වගේ සූත්‍රවලදී කියන්නේ බුදුජාණන් වහන්සේ අනිත්‍ය දක්ෂණ ක්‍රමයේ හැටියට කියන්නේ මේ ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ රූපේ මොකක්ද කියලා දැනගෙන ඉන්න පස්සේ රූපේ සමුදයක් රූපේ අත්ංගමයක් බලන්න කියන්නේ සාමනාස්ත මෙතන එතින් හෝ පැහැදිලි කරගන්න පුළුවන් නම් ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ ඉතිරූපස්ස අත්ංගමෝ කියන විදිහට කොහොමද අපිට සිතාමේ හැටියට හරි ඒගෙන හිතන්න පුරුදු වෙන්න කොහොමද කියලා ඉති පැහැදිලි කිරීමක් කර දෙනවා නම් සාමනාස්ත බොහොම උත්තරවන්තයි දෙමස්සනේ මාතය පිළිතුරක් හැටියට ඔකට අපිට ලබා දෙන්න පුළුවන් බුද්ධතුන් වහන්සේ ඔය බොහෝ සූත්‍ර දේශනාවල පංච උපාදානස්කන්ධය සම්බන්ධව දේශනා කරලා තියෙන බොහෝ බහුතරයක් සූත්‍ර දේශනා මහත්ය සඳහන් වෙන්නේ මේ ඛණ්ඩක වර්ගයේ. හරිම ලස්සන සමහර සූත්‍ර දේශනා එක වගේ ගලාගෙන යනවා. සමහර සූත්‍ර දේශනා විවිධ හැඩතලෝස්සේ ගලාගෙන යනවා. හරිම මනෝරමණීය ග්‍රන්ථයක් ඛණ්ඩක වර්ගයේ කියලා කියන්නේ. ඒතර ඔය ඒ ග්‍රන්ථයේ තුලම තියෙනවා සත්‍යඥාන කියලා සූත්‍ර දේශනාව. ඊළඟට කඥණිය වගේ සූත්‍ර දේශනා වගේ සූත්‍ර දේශනා ගණනාවක් තියෙනවා. හරිම අර ප්‍රමිත හිතන්න පුළුවන් කැටිකඩවල් ගණනාවක් දෙලි කරලා තියෙන සූත්‍ර දේශනා. එතකොට දැන් අපි මහත්යේ ප්‍රශ්නේ තමයි මට ඒක පැහැදිලි කරගන්න උවමනාව තිබුණා. නමුත් අර දේශනාවෙන් පරිබාහිරට ගියෝ යම් කිසි සූත්‍ර දේශනාවේ අඛණ්ඩව ගලාගෙන යන එකට යම් බාධාවක් වෙයි කියන හේතුවෙන් අන්තරය තුළ ඒ ධර්ම දේශනාව අභ්‍යන්තරය තුළ විග්‍රහ කිරීම තවම නියලුනේ නැහැ. පංච උපාදානස්කන්ධේ අපි කෙටියෙන් අපි පැහැදිලි කරගමු. මේ පින්වතුන් මේ සම්බන්ධව පැහැදිලිව ශ්‍රවණය කළා තිබෙන බව අපි මහත්මා ප්‍රශ්න අහපු විදිහෙන් මට ඉතාමත් පැහැදිලි. එතන මෙන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ පිටුතුනේ මේක මේ බාහිර තියෙන දෙයක් නෙමෙයි මේක මේ අපිටුල තියෙන දෙයක්. මේ අපි දැන් සත්‍යය කියලා මේ සංයම් සංඥාවකට පැමිණෙනවා නම් ඒ පැමිණෙන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි. දෙවියෝ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. බ්‍රහ්මයේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඇතැම් උපාදානස්කන්ධ බ්‍රහ්මලෝක වල ප්‍රකට නවුන බ්‍රහ්මලෝකයේ තුල පවතින පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධය තමයි අපි සාමාන්‍ය ලෝකයේ තුල අපි ඉස්සෙල්ලා පුද්ගලයේ හැටියට අපි ග්‍රහණය කරගන්නේ. අපි සංකල්පයක් වශයෙන් බඳලන්නේ. අපි අපිටුණත් මේ අපි දැන් මොන තරම් අපි කතා බහ කරත් අපි අපිට බඳලා ඉන්නේ හැම වෙලාවෙම. මේ ඇත්තකට මේ කයට මේ අතපය මේ හැම දෙයකටම අපි බැඳිලා ඉන්නේ. මොනතරම් මේ බැඳීම බලවත්ද කියලා කියනවනම් ඔය පින්වතුන් උදේ ඉඳන් හැන්ද වෙනකන් කල්පනා කරන විදිය බලන්න. කටයුතු එක්ක ජීවිතේ ගත කරන ක්‍රමයක් එක්ක ඒ විතන විදිය කල්පනා කරලා බලන්න. මොනතරම් අර ආත්මයේ පැත්තට සමාජයේ පැත්තට නැඹුරුද අපි ඒක මොනතරම් අපි හිතලා තියෙනවද? ඒක සිතේින්ම අපිට පසක් වෙන්නේ අපේ මමත්වයේ කොච්චර බලවත්ද කියන එක. හැබැයි ඒක මමමදී කියලා පාවිච්චි කරපු වචනයට අයිති වෙන්නේ නැහැ. ඒකත් පැහැදිලි කරන් දැන් අර ස්වාමීන් වහන්සේ කියනක ස්වාමීන් වහන්සේ මම මගේ කියලා මම දකින්නේ නැහැ. මම මගේ කියලා මම දකින්නේ නැහැ කියලා කියන්නේ. මම දකින්නේ කියලා කියනවා. ඒකට එතනදී මම කියලා උන්වහන්සේ සමාව හඳුන්වනවා. ඒ හඳුන්වන්නේ වචනයක් පමණයි. හැබැයි එතනින් එහා දියපු අර අල්ලාගත් අධිකතර විග්‍රහණය මේ මම කියන වචනේ තුල නෑ. අපේ අය මේ මමත්වයේ කියන එක මයින්ඩ් යන්නේ වචන තුලින්. මම මගේ කියන එක මයින්ඩ් යන්නේ මම වචන තුලින්. බාහිර ලෝකයේ තුලින්. අපි කරන උත්සාහයන් තුල, අපි කරන ඇතිරක්ෂා තුල, අපි කරන කටයුතු පිටක දැලසල මමත්වයේමයිනෝ. හැබැයි මමත්වයේ කියන එක ඒ තරම් ගොරෝසුවට මයින් කළවන් එකක් මේක පෑහෙන්ද අපේ ජීවිතයට කුඩා බැලලා තියෙන දෙයක්. එතකොට අපි මේ මමත්වෙන් අල්ලන් තියෙන පහ රූප වේදනා සංඥා සංකාර විඥාන. මොකද මේ රූපය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් රූපයක් වෙද්ද, යම් ශබ්දයක් වෙද්ද, යම් ගන්ධයක් වෙද්ද, යම් රසයක් වෙද්ද යම් ස්පර්ශයක් වෙද්ද දැන් මේ පහේ තියෙනකන් අහලා ඇත ස්පර්ශ මේ අපි සාමාන්‍ය කාම ලෝකයේ තුන අපි විඳින පහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහ රූපේ වශයෙන් අපි සල කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇස කන නාසය දිව ශරීරය මේ පහ අපි රූපේ වශයෙන් සල කරනවා ඒ වගේම තවත් තැනක එකතැනක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා දෙමෝපියන් විසින් ඇඟිලිවලින් වලින් ඒ වගේම කැවීම් පෙවීම් වලින් හදින් යෙදෙන යමක්ද ඒක රූපය වශයෙන් හඳුන්වලා තියෙනවා. එතකොට මේ ධර්මයට අනුව අපිට පැහැදිලි මේ රූපය කියලා කියන්නේ මේ භෞතික ශරීරය. මේ අපස්මකයේ තිබෙන භෞතික ශරීරය. එතකොට මේ හත ගැනීම වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් අපි පැහැදිලිව පාවිච්චි කරන විග්‍රහය තමයි මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතමා භූතයෙන් හටගත් යමක් ඒක රූපය කියලා. මන්නේ පතරියාපේ තේජෝවායී කියන සතරමහා භූතයන් පිළිබඳව එකින්ට සම්බන්ධ නොකළ මේ රූපය කියන එක බාහිරින් තේරුම් ගන්න. අපතරණා පිළිබඳ ශාරීරිය කියලා ගත්තම රූපය. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ගත්තම ඒකත් රූපය. ඒ වගේම කුඩා කලක් සිට දෙමෝපයන් එකෙන් ඉඳිලින් ඉඳක් කිල්ලින් කවකැවින් පෙරින් ආදී වශයෙන් යමක් දියුණුවනාද වැඩුණාද ඒක රූපය. වර්ණ ගන්ධ රස ඕජා ආදී මේ ස්වરૂපයන්ගෙන් යමක් පරිපූර්ණ වුණාද අශුද්ධ ආස්කතයන්ගෙන් යමක් සම්පූර්ණ වුණාද ඒ රූපය. අපිට මේ රූපේ හට ගැනීම යනු කුමක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායු. සතර මහා භූත යම් තැනක නිරුද්ධ වෙනවාද යම් තැනක නැති වෙනවාද ඒ රූපේ නිරෝධයයි. සතාගතන වහන්සේ පැහැදිලි කරන ඔන්න රූපේ ස්වરૂපය. ඊළඟට වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විඳින්න. චේතියෙන් මේ පැහැදිලි කරන්නේ විභාගයේ විස්තර සහිතව නෙමෙයි විඳින්න. කොමක්ද මේ විඳින්න? සැප විඳින්න, දුක් විඳින්න, උපේක්ෂා විඳින්න. සැප දුක කියන දෙකටම අදාළ නැතුව මනස තුළ මේක රූපයක් නෙවෙයි කියලා පමණක් අර පහළ වෙන. මේක ශබ්දයක් නෙවෙයි කියලා පමණක් පහළ වෙන. ඒ මානසික විඳින්න. ඒක උපේක්ෂාව කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ කියපේ සැප දුක උපේක්ෂා කියන මේ විඳින්නට අපි කියනවා වේදනා කියලා. එතකොට මේක පහළ වෙන මේක ප්‍රසාරණය වෙනවා. සූත්‍ර දේශනාවක් කියන මහා සලායතන විභංග කියලා සූත්‍ර දේශනාවක් ඒ සූත්‍ර දේශනාවේ මේ කොටස් මේ 36කට විතර බෙදි බෙදි යන විදිහට විස්තර කරලා තියෙනවා. ඇසකරණාසේ දිව ශරීරයේ මනස ගන්න. ඒ ඇසකරණාසේ දිව ශරීරයේ මනස ඔස්සේ මේ අපිට පහළ වෙනවා මොනවද මේ සැපදුක උපේක්ෂා කියන තුන් ආකාරයකින්. එතකොට හයවරක් තුන ඒක නායකන හයකින් මේ සැපදුක උපේක්ෂා කියන මේ තුන තුන සම්බන්ධ නම් 18ක් වෙනවා. ඊළඟට ඒක තව දෙකකට බෙදෙනවා. දේහසිත වේදනා සහ නිරාමිත. ඒ නිරාමිත කියන එකට නෙක්ඛම්ම. අන්න නෙක්ඛම්ම වචනේ නෙක්ඛම්ම හා දේහසිත කියන කොටස් දෙකකට බෙදෙනවා. නෙක්ඛම්ම කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන පහළ වෙන විදිහ. දේහසිත කියලා කියන්නේ මේ ලෞකික ලෝකයේ අරමුණු කරගෙන පහළ වෙන විදිහට මේ වේදනාව ප්‍රසාරණය වෙමින් යනවා. විදින කියලා අපි කෙටින් ගත්තම් සංකීර්ණ කරගන්න අවශ්‍යම විදින කියලා කියන්නේ අපි ඇසකන නාසයේ දිව ශරීරයේ මනස භාවිත කරන යම් සැපක් යම් දුකක් යම් උපේක්ෂාවක් යම් නින්දනාත්මක ස්වરૂපයක් අපි ලබනවා නම් ඒ ලබන ස්වરૂපෙ විඳින මේ විඳින්නේ හට ගැනීම අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැම වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා අපි සඳහන් කරන්න වෙන හේතුවක් නිසා නෙමෙයි අපි දන්නේ හැම වචනයක්ම බුදුරජාණන් වහන්සේ දුන්න ගැටේ. අරගෙන සිටිනුත් එහෙම හිතනකොට තමයි ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේට පැවරෙන ධර්මයේ තුලින් අපගේ මනස දියුණු වෙන තත්ත්වයකට එන්නේ. ශාස්ත්‍රීයයේ බැහැර කරලා දාන ශාස්ත්‍රීයයේ පෙන්වන ධර්මවාද බැහැර කරලා දාන තමාට ඕන වෙන විදිහට හිතන්න විදිහට අවස්ථාන් යතියනවා කියනවා. එහෙම අමාරු වෙටිච්ච අවස්ථා තියෙන සංකේපා දැනස්සන්දීගෙන විවිධ විවිධ මානසිකත්වයන් එකට අමාරු වෙටිච්ච අවස්ථා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ වේදනාවෙන් අත ගැනීම ඇතුළත දේශනා කරන්නේ ස්පර්ශය. කප්පය. සින සංගතිකවක් අවස්ථා තුනක එකතු වීම ස්පර්ශය කියන ධර්මයේ සඳහන් මේ තුනටම එක දන්නේ යපත් රූපත් ඇති විඥානය කියන මේ තුන යම් මොහතක ශරීරයෙන් එකතු වෙන මොහොතේදී ඉතිවන්නා වර රූප පස්සේ රූපේ ස්පර්ශය ප්‍රතිපදිත වෙන මේ ස්පර්ශය කියලා. ඒක පළවෙනි ගැටීම. ගැටීම කියන වචනේ එකට ගැළපෙන්නේ නැහැ. නමුත් යපත් රූපත් විඥානය කියන මේ තුන එකට එකතු වීම. ඒක ස්පර්ශය. කන ශබ්ද විඥානය. නාසයත් ගඳසුඳ විඥානය. දිවත් රසත් විඥානය. මනස පිටුලි මනසේ විඥානය කියන මේ තුන තුනක එකතුව තින්නම් සංගතිපත් තුනක එකතුව බුදුරජාණන් වහන්සේ මේ හට ගන්නා වූ ඒ තුනක එකතුව තමයි වේදනාවට හේතුව බවට පත් වෙන්නේ. මොකද අසත් රූපත් විඥානත් කියන මේ තුන එකතු වීම හේතු කොටගෙන තමයි අසතුල විඳ යුතු සපස්සේ දුකක් දේක්ෂණාවක් සකස් වෙනවා. කන තුළ මෙදී යුතු සපස්සේ දුකක් දේක්ෂණාවක් සකස් වෙනවා. ස්පර්ශයෙන් පස්ස තමයි වේදනාව. හටගන්නේ. ස්පර්ශය තමයි හටගන්නේ වේදනාව හටගන්නේ සම්බන්ධය. ස්පර්ශය නැති වීමෙන්මයි වේදනාව නිරුද්ධ වෙන්නේ. එවැනිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද මේ සංඥාව? සංයෝග කියලා කියන්නේ හඳුනා ගැනීම. මගේ මතකයේ තියෙන කර්ජණීය සීත්‍රී වූ ඒකේ කතා දෙක කරනවා දේශනා කරන කුමක්ද මනින් හඳුනා ගන්න. රතු පාටක් හඳුනා ගන්න. පොළ පාටක් හඳුනා ගන්න. කහ පාටක් හඳුනා ගන්න. පාට පාට හඳුනා ගන්න. පාට වලින් තමයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම විග්‍රහ කරලා තියෙන්නේ. අපි නිදීමෙන් පස්සේ ඒකේ හැඩතල, පෙනුම, පාට මේවා අපි තුල තියෙන අනුමාන අපි තුල තියෙන දැනගත්තු දේවල් මේ සියල්ලත් එක්ක එකට එකතු කරලා අපි තුල අර නිදීමත් එක්ක හඳුනා ගැනීම සකස් වෙනවා. තාම මේක දන්නේ නෑ මොකද්ද කියලා. අපි රූපයක් දැක්කම, අපි ගහක් දැක්කොත් මොකක් හරි වෙන විදිහක් කරේ මොකක් හරි දැක්කොත් තාම මේ තාම වෙන විදිහක් වෙන තැනට ඇවිල්ලා නෑ. මේක ස්පර්ශ වෙනවා. ඒ වගේ දැන් ඉස්සරහ තියෙන සුළුන් හටගත්තා නිදීමක් නේද? දැන් ඒක හැඩතල හඳුනගන්න ඒක කොළය ගස්ේ ස්වරූපය මනසින් එක ගන්නවා. ඒ මනසින් ගන්නවා. කාන්‍ය හඳුනා ගැනීම ස්වරූපය. ඊට පස්සේ අපි ඒක වෙරළු දහස් කියන හඳුනාගන්නේ ඉදිරියට ජීවිතමයි කියලා. හඳුනා ගැනීම කියන්නේ අපි සිතුවිලි පහල කරගන්න. ඒ සිතුවිලි පහල කරගෙන ඒක නැවත වෙරළු දහස් කියලා හඳුනාගෙන ආයෙ ආයෙත් ඒ ගන්නා වූ අරමුණේට අනුව ආයෙ ආයෙත් ඒ තුන හඳුනා ගැනීම සකස් කරගෙන සකස් කර කර යනවා. මේක එක මොහොතේ පහළ වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයි. අපි ගන්න මොහොතක් පාසා ගන්න අරමුණින් අරමුණ මේ හඳුනා ගැනීම වෙනස් වෙයි සකස් වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හඳුනා ගැනීම සංයෝග කියන හඳුනා ගැනීම කොහොමද හඳුනා ගන්න? පාඩපාඩ කියලා ඒතර බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙන මේ අවබෝධයට පහස් වීම කියනක. හැඩතල, ස්වරූප, පාඩ ඒ වගේම ප්‍රවෘත්ති මේ සියල්ලම අපි සිතරුක අපි විඳින්න විඳින්න ස්වરૂපය හඳුනගන්න. කොහොමද මේ හඳුනා ගැනීමට හේතුව? කොහොමද මේ සංඥාවේ සම්භාරය සමුදය? හේදවනාහි ස්පර්ශයෙන් සංකල්ප ස්පර්ශයෙන් විඳින විඳින සංඥාව. එහෙමයි මේක පරිසම්පාදයක් වශයෙන් ගමන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද එතකොට මේ හඳුනා ගැනීම සංඥා නිරෝධය දේවනායි ස්පර්ශයේ නිරුද්ධ වීමයි සංඥා නිරෝධය සංඛාර. ඒකට සංඛාර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කර්ජණීය සූත්‍රයේදී මේ සංඛාර කියලා කියන්නේ මේ ගොඩනැගීම. අපි සාමාන්‍ය සංඛාර කියලා චේතනාවට පාවිච්චි කරනවා. ඒක චේතනාවෙන් තමයි කර්ම සකස් වෙන්නේ. ඒ කාරණයෙන් තමයි ගොඩනැගීම සිද්ධ වෙන්නේ. මේ සතර ගමන තුළ මේ ගොඩනැගීමේ කාර්යයෙන් තමයි එතනින් තමයි නිර්මාණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කර්ජණීය සූත්‍රයේදී වදාන්නේ ගොඩනැගීම. සකස් වීම තමයි සංකාර කියලා කියන්නේ. කොහොමද මේ සකස් වෙන්නේ? ඇස ඇසක් පිණිස සකස් වෙනවා. කන කනක් පිණිස සකස් වෙනවා. නාසය නාසයක් පිණිස සකස් වෙනවා. දිව දිවක් පිණිස සකස් වෙනවා. කය කයක් පිණිස සකස් වෙනවා. මනස මනස පිණිස සකස් වෙනවා. එතකොට අර ඇස කන නාසය දිව ශරීරය මනසෙත්ේ ගන්නව අරමුණු ඔස්සේ විඳින් සංඥා පහල කිරීම සාධේ සිද්ධ කරලා චේතනාත්මකව ඒව උපාදාන කරගෙන යන මේ ක්‍රියාවලියක් වෙන කර්ම රැස් කරගෙන අපි නැවත නැවතත් උපත පිණිස අවශ්‍ය කරන ප්‍රසදින භවය නිර්මාණය කිරීමේ කාර්යාවලිය සිද්ධ වෙන්නේ මේ සංස්කාරවලදී. භවය නිර්මාණය වීමේ සංස්කාරයේ ස්වરૂපය කියලා කියන්නේ මේ සංස්කාරවල උපරිම ස්වરૂපය. ඒක ප්‍රතිපලයක් හැටියට තමයි උපකට යන්නේ. ඒක පැහැදිලි කරගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කර්මයේ සූත්‍රයේ මේ ආයතන 6 ආයතන 6ක් පිට ගොඩ නැගෙන තමයි සංස්කාර කියලා කියන්නේ. ගොඩ නැගෙන්නේ. එම නැත්නම් චේතනාව කියලා ගත්තත් පිටේ වැඩක් නැහැ. මොකද අපි දන්නවා චේතනාවෙන් තමයි කර්මය වෙන්නේ. කර්මයෙන් තමයි මේ උපාදානක ස්වરૂපේ නිර්මාණය වෙන්නේ. භවීක අවශ්‍ය කරන අදිකාලම් පදනම් සකස් වෙන සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ කොමනක්ද මේ සංස්කාර වලට හේතු? සංස්කාර වලට හේතුව මානෙනි ඉස්පර්ශයයි. මොකද අර ඉස්පර්ශයෙන් තමයි වේදනාව විඳින, විඳින්න තමයි සංඥා, සංඥාවෙන් තමයි චේතනාත්මකෝ මේ ගොඩනැගෙන්නේ ක්‍රියාවලිය. සකස් වෙන ක්‍රියාවලිය අවශ්‍ය කරන ප්‍රබුද්ධ නිර්මාණය වෙන්නේ. කච්චර වටිනවා. වටිනවාද කියලා කරන එක තමයි අපේ ජීවිතේ ක්‍රියාවලිය. කඩයිසින් මේව තේරුම් ගන්නකොට මේ මනස තුළ මොන තරම් විකසිත බවක් ඇති වෙනවද, ප්‍රබුද්ධ බවක් ඇති වෙනවද, මේ නොදැනේ යන ගමන තුළ මොන තරම් පිරිසුදු බවක්, නිකන් අර ආලෝකයක් එක්ක යන ගමන බවට පත් වෙනවා මේව පිළිබඳව මේ මනසෙන් ආවර්ජන කරද්දී. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සංස්කාරවල හටගැනීමට හේතු වෙන උත්පාදක හැටියට තමයි දේශනා කරන්නේ. ඊළඟට විඥානය විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැන ගැනීම කියලා තමයි බුදු කියන්නේ දේශනා කරන්නේ කඩිනේ සූත්‍රය. විශේෂයෙන් දැන ගැනීම කියලා කියන්නේ මේක පිට වශයෙන් ගත්තත් මේකේ වැරද්දක් නැහැ. මොකද මේ විශේෂයෙන් දැන ගැනීම කියලා කියන්නේ පිටේම ප්‍රබලම අවස්ථාවක්. ප්‍රබලම අවස්ථාවක්. අපිට ඇස් කරගන්නව කර්ම ශක්තියෙන් තමයි සකස් වෙන්නේ, ඒවා ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම මේ විස්පර්ශය ක්‍රියාවලිය, විස්පර්ශයේ විඳීම හඳුනා ගැනීම සංස්කාර කියන්නේ ගොඩනැගීම කියන මේ ක්‍රියාවලිය ප්‍රධාන දායකය තමයි විඥානය. විඥානින් තමයි මොකද අර ස්පර්ශය හටගන්නේ නෙමෙයි අසත් රූපයක් විතරක් එකතු වෙනවා. අසත් රූපයක් විඥානයක් කියන මේ ක්‍රම එක තියෙන කෙනෙක් තමයි ස්පර්ශය කියන්නේ හටගන්නේ. ඒකට මේ විඥානය ලොකු ප්‍රබල දායකත්වය මේ පංචේපාදනස් කරන ක්‍රියාවලියට තියෙනවා. විඥානය තමයි මේ ක්‍රියාවලිය තුළින් නැවත නැවතත් හටගස් වෙනවා. විඥානයේ තුළින්ම මේ රූප වේදනා සංඥා සංකාර කියන පළවෙනි හතර පෝෂණය වෙන්නේ විඥානයේ තුළින්ම තමයි ඒවාගේ ප්‍රවත්න හටගන්නේ. විඥානයේ තුළින්ම නැවත ප්‍රත්‍යාවදී සම්භවයක් උපත කරා භවයක් නිර්මාණය වෙවි. ඒ ගමන් කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාන්නේ විඥානය කියන්නේ සිතම තමයි මේක වේගයක්. වේගයක් වශයෙන් තමයි ගන්න ඕනේ. මොකද අභිධර්මයේ අනුව මේක චිත්තක්ෂණයක් මේ ඇවිතිල්ලන් ගහන මොහොතකට චිත්තක්ෂණ ලක්ෂයකට වැඩිය බිඳු බිඳි හටගන්න. ඇවිතිල්ලන් ගහන එකන මොහොතක් දැක්වාම ඒක ලක්ෂයෙන් බෙදලා එන එක ස්වરૂපයක් තමයි සාමාන්‍ය අභිධර්මයේදී අපිට උගන්වන්නේ චිත්තක්ෂණයක් කියලා. ඇවිතිල්ලන් ගහන කාල ප්‍රමාණය ලක්ෂයෙන් බෙදලා අරගෙන ඒ එන පළවෙනි එන එක කාල කොටසක් චිත්තක්ෂණ ස්වરૂපයක් කියලා තමයි හඳුන්වන්නේ. ඒත් මේ වගේ දැයි පිළිලං ගන්න මොහොතකට මේ චිත්තක්ෂණ ලක්ෂයකට වැඩි මේ චිත්ත මේ විඥාන ස්වરૂපයේ නැවත නැවත බිඳි බිඳි සකස් වෙවි ගමන් කරන චිත්තල් වශයෙන් ගමන් කරන මේක වේගය මොහොතක් පාසා චලනය වෙන වේගය මොහොතක් පාසා වෙනස් වෙන වේගය ඒකේ මොනතරම් ප්‍රබලයිද කියලා අපිට තේරෙනවා. එහෙනම් රූපය බල එක මොහොතක සතුටේ දේ රූපය තුළම අපි විශේෂ කොටස් අල්ලගන්නවා. ඊළඟට ශබ්දයේ කෙරෙවීම වෙනවා. ශබ්දයේ කියලා ගත්තාම අපි ශබ්දයේ මේ ගීතයක් නම් අහන්නේ ගායකයාගේ පැත්තට කිපියම වෙනවා. ගායකයාගේ හඬ පැත්තට යොමු වෙනවා. එහෙම නැත්නම් ඒක ගායකයා කියන විදිය හරිනේ කියලා ගැටීමක් ඇති කරගෙන ඒකත් යොමු වෙනවා. මේ විඥානේ තුලින් මේ විවිධාකාරෝ ප්‍රතිපදෝස්ක අපි මනස ක්‍රියාත්මක කරන විදිය බලන්න. මේ විඥාන ස්වરૂපේ ක්‍රියාත්මක වෙන විදිය බලන්න. මොහොතක්වත් පෘථිවි දිහට ඉන්න බැරි දෙයක් තමයි විඥානය කියලා. හැබැයි අපිට තේරෙන්නේ බොහෝම ඝන කණ වූ බලපතල වූ ප්‍රභාෂ රූපයක් يعني හරිම බලවත් වූ දෙයක් නැහැ. මේක කිසිම බලයක් නැහැ. මේ බලය සකස් වීමක් මත පදනම් වෙච්ච දෙයක් තමයි විඥානය කියලා කියන්නේ. බොහොම දුර්වල වූ දෙයක්. බලයක් වගේ පෙනුනට බලයක් නෙමෙයි සකස් වෙච්ච දෙයක්. ඒත් විඥානයේ බුදුරජාණන් වහන්සේ රදාහලේ මොන මේ විදිහට විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය දැනගතිය යුතුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කඩිනේ ඉතිරිවදාලේ. මේ විඥානය හටගැනීමට හේතු වෙන්නේ නාම රූප ධර්මය. මොනවද මේ නාම කියලා කියන්නේ? නාම කියලා කියන්නේ බොහෝ අය අර්ථකථනය ගන්නවා නාම කියලා කියන්නේ සිත කියලා. සිත තමයි නමුත් සිත නෙමෙයි සිතේ ක්‍රියාකාරීත්වය. ඒක කොටස් පහකට බෙදලා විග්‍රහ කරලා තියෙනවා. සංස්කය, වේදනාව, සංඥා, එවැගේම චේතනාව, මානසිකාරය කියන මේ පහ. ඒව තමයි නාම කියලා කියන්නේ. සිතේ ක්‍රියාකාරීත්වය. ස්පර්ශයෙන් නිදීන හඳුනා ගැනීම චේතනා පාල කිරීම හා ඒ තුළ මානසිකාර කිරීම. මේ ක්‍රියාවලි පහ. මේ සිතේ ක්‍රියාවලි නාම. රූප කියලා කියන්නේ පටවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූතයන්ගේ හතරක් තියෙනවා ඒක. නාම රූප. ප්‍රමි නාම රූප ධර්මයන්ගේ උපකාරයෙන් තමයි විඥානය හටගන්නේ. ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. අර නල කලාප මොකද මේ සූත්‍ර දේශනාවක් තියෙන නල කලාප වෙනෝන් සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාවේ ලස්සන උපමාවක් තියෙනවා. බටන් එක දෙකක් එකට හිටි කරනවා කියන්නේ. බටන් එක දෙකක් එකට හිටි කරනවා කියන්නේ. මොකද එක බටන් එකක් ලැබුණොත් අනිත් බටන් එක ඉවරනවා. ඒ වගේ විඥානයේ පදනම් කොටගෙන නාම රූප දිනු වෙනවා. හත ගන්නවා. නාම රූප පදනම් කොටගෙන විඥානය හත ගන්නවා. මේ දෙක දෙක ඇත්තට. ඒ කියන්නේ මේක අපි සාමාන්‍ය විග්‍රහයක් වශයෙන් අපි සාමාන්‍ය බුද්ධදේශනාවේ තියෙන දෙයක් නෙමෙයි නමුත් විග්‍රහයක් වශයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර කියන හතර පදනම් කොටගෙන විඥානය බලවත් වෙන විඥානයේ පදනම් කොටගෙන අර පහම යැපෙනවා කියන තැන අපි සිටියේ නාම රූප පදනම් කොටගෙන විඥානයේ හටගන්න විඥානයේ පදනම් කොටගෙන නාම රූප හටගන්නවා නාම රූප නිසා හටගත්ත විඥානයක් වෙද්දී නාම රූප නිරුද්ධ වෙන්නේ විඥානය නිරුද්ධ වෙලා යනවා බුදුරජාණන් වහන්සේ විදිහටයි මහත්යක් කෙරේ. මේ පංච උපාදානස්කන්ධයක් එහි හට ගැනීම නැතිවීම විග්‍රහ කරන දෙයක් කියන්නේ උපමා පහකත් තියෙන මේ පින්වතුන් උපමා පහක් ගන්නවා කියලා මම හිතන්නේ. භාවනා කරන පින්වතුන්ට මේ පංච උපාදානස්කන්ධ විදර්ශනා වශයෙන් වඩන පින්වතුන් දෙක ගොඩාක් උපකාර වේ. මේ උපමා පහ උපමා වශයෙන් විතරකට මේ පංච උපාදානස්කන්ධයේ තියෙන සංකීර්ණ බව නැති වෙනවා. ඒක අපේ ජීවිතේටම ආවද්ද දෙයක් හැටියට අපිට දැනෙනවා. බලවෙන්නේ රූපේන රූපේ බුදුරජාණන් වහන්සේ අපිට දසින්න දේශනා කරලා තියෙන මේ ගාරීට තෙන් බුදුලක් තමයි. මේක දන්නවා මේ කෙනෙකුට. ශ්‍රීලංගට වේදනාව දසින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දීපු බුදුලක් වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සංඥාව දසින්න කියලා කියන්නේ හරියට නිර්දුවක් වගේ. සංකාර දසින්න කියලා කියන්නේ කෙටල් කඩක් වගේ. විඤ්ඤාණය දසින්න කියලා කියන්නේ මායාකාරයක් වගේ. මේ උපමා පහට අනුව භාවනා කරන පින්තුන් මෙතන ඉන්නවා නම් විදර්ශනා ඥානෙ දියුණු කරන පින්තුන් ඉන්නවා නම් ඒ ඇත්තන්ගේ පහසුවේ දෙපා ඉතාමත් වටිනා යෝනිස මනසකාරී කිරීමේ ක්‍රමයක් තමයි උපමා වේ කරන පංචපාදනස්කන්ධය දිහා බැලීම. එහෙම බලනකොට පංචපාදනස්කන්ධය මොකද්ද කියන එක අපිට නිරවෙන්න පැහැදිලිව අවබෝධ වෙනවා. ඒක හටගන්නේ මේ ඒ වගේම අර මම තව සූත්‍ර දේශනාවක් සඳහන් කරා සත්‍යස්ථාන කියන සූත්‍රයෙන් ආකාර හතකින් පංච ප්‍රදනස්කන්ධය දිහා බලන විදිය තමයි මේක තියෙන්නේ පංච ප්‍රදනස්කන්ධය දිහා ආකාර හතකින් බලන විදිය මේ සත්‍යස්ථාන සූත්‍රයේ තියෙනවා. ඒතකොට ඒකේ මේ පංච ප්‍රදනස්කන්ධය නිරුද්ධ කරන මාර්ගයක් ගැන සඳහන් වෙනවා. මොකද මේ පංච ප්‍රදනස්කන්ධය නිරුද්ධ කරන මාර්ගය පරිස්ථානික මාර්ගය වෙන මාර්ගයක් නෙවෙයි. පංචපාදනස්කන්ධය එහි හට ගැනීම නැතිවීම නැති කරන මාර්ගයක් කියලා සායකක් තියෙනවා. ඒතර යම මේ පංචපාදනස්කන්ධය එහි හට ගැනීමත් නැතිවීමත් නිවනින් වෙනසින් නිවනින් දැකීම තමයි ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරනවා නම් බොහෝතල ඒ මොහොත තුළ පවා ලැබෙන්නේ අරිය ශ්‍රාංගික මාර්ගයයි. ඒක හැමදෙනාම තේරුම් ගත යුතු කාරණාවක්. තේරුම් ගන්නයි මහත්තයා පැහැදිලි වෙනවාද කියන්නේ මට පැහැදිලි නෑ ගැටලුවක් තියෙන නිසා කලන් මිත්‍රනි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා කාලයේ ඉක්මවා යන්නදී මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න තමන්ට පංචස්කන්ධය පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් බොහෝ කාරණා අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම කේමක සූත්‍රයෙන් මතුවෙච්ච තව කාරණාවන් කලන් මිත්‍රන්ට අසාධන ගන්න තියෙනවා නම් අවස්ථාවක් කරගන්න. අමතනම මේ පංච උපාදානස්කන්ධයේ නිරෝධය ගැන කතා කරනවා. ඊට පස්සේ තව තැන් වල සතව සුත්ති නෝට මේ ස්පර්ශ නිරෝධය ගැන විදිහට විස්තර වෙනවානේ. සමහරවිට එනවා මේ ගොඩක් තැන් වල තියෙන කොට දැන් තව මේ නිවැරදිම සූත්‍රයක් තියෙනවා සාමාන්‍යයෙන් කියනවා නම් අර මේ අද මේක චන්නෝවාද සූත්‍රය කියලා අර චන්න කියන හාමුදුරුව අර අන්තිමට මේ ප්‍රශ්න ගන්න එක සූත්‍රය එහෙමයි. ඒ සූත්‍ර සාමනාන්ත කියනකොට ඒ මුලදීම ඉඳන් කියනකොට හිතෙනවා මේ උන්වහන්සේ කියන්නේ මේ කියලා පිළිගන්නවා ආයි උපද්දයක් නැති විදිහට මම ක්‍රීක කරගන්නේ කියලා වගේ අදහසක් නේ කියන්නේ මුලදීම. ඔව්. එතකොට සාමනාන්ත දැන් ඒකෙත් මේ පංච පාදන සම්ලේ මේ ගැන සඳහන් වුණාට එතෙන්දි කියන්නේ පංච පාදන සම්ලේ මමය මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ මම ගන්නෙ නැහැ කියන එක සඳහන් වෙනවා. එතකොට මේගේ හතන්වහන්ත කෙනෙකුත් පංච උපාදානස් ගැන සංජාය ගැන කතා කරනවා. හැබැයි ඒක කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගෙන ඉන්නවා මම මගේ මගේ ආත්මය කියලා ගන්න නැහැයි මම ඒක දකින්නවා කියලා. ඊට පස්සේ අහනවා ඇයි එහෙම ගන්න හේතුව මොකක්ද යන්නේ? ඒවයි නිරෝධය දකින්නවා කියලා. එතකොට මේ නිරෝධය කියන කොට සාමාන්‍යයෙන් දැන් ඒ විදිහට එකපාරට නිකන් කියවනහට හිතනකොට මේ හිතනවා මේක මේ පංච උපාදානස්කන්ධයෙන් රහතන් වහන්සේට නිරුද්ධ වෙලා ඉතුණා. මෙතන කියන විතර උන්වහන්සේ දකිනවා මේ පංච උපාදානස්කන්ධය කියන එක මම මගේ ආත්මය කියලා ගැහැණීමකුත් නැහැ. ඒ වගේම මේක නිරුද්ධ වෙලා දකින්න ඇති. ඒක එතන නිකන් පොඩි අස්පරගතියක් තියෙන තේරුම් ගන්න කියන සාධනවා. නෑ මහත්තයා. ඒක මෙහෙමයි. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය විනාශ කරනවා කියන එක නෙමෙයි. පංචපාදනස්කන්ධේ නිරුද්ධ කරනවා කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිරියම් උපාදානිය බැඳී යාමක් තිබෙනවා නම් ඒ බැඳී ගියපු ඒ ස්වરૂපයෙන් අතමිදීම නිදහස් වීම තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ පංචපාදනස්කන්ධේ නිරුද්ධ වීමක් හැටියට. ඒතකොට එලෙස නිරුද්ධ වෙච්ච මහරහතන් වහන්සේගේ තයි පැවතුනා වූ මේ ජීවිතයේ තුන පැවතුනා වූ පංචස්කන්ධය සම්පූර්ණයෙන්ම අනුපාදිතේස කර්ණිරවන් ධාතේ නිරුද්ධ වෙලා යනවා. ඒතර ඒක සිද්ධ වෙන්නේ ස්වභාවික මරණයත් එක්ක. ඒතර පැහැදිලි කරගන්න ඕනේ පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය කියලා මාත්‍ය දෙකක් තිබෙනවා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එයට බැඳී ගිය ස්කන්ධ පහ. පංචස්කන්ධය කියලා කියන්නේ උපාදාන දැන් මැද උපාදාන කියන වචනය පංචස්කන්ධ. ඒතර යම්කිසි මහරහතන් වහන්සේ නම මේ පංච උපාදානස්කන්ධයේ යෝනිස මනසිකාරයෙන් දැකලා ප්‍රඥාව තුළින් දැකලා ඒ අවබෝධ කරගෙන මහරහත් ඵලයට පත් වෙනකොට එයා තුළ තියෙන උපාදාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ කෙරෙහි තියෙන උපාදාන නිරුද්ධ වෙලා යනවා. එතකොට මහරහත් ඵලයට පත්විච්ච රහතන් වහන්සේ නමකට තියෙන්නේ පංචස්කන්ධයද පංච උපාදානස්කන්ධයද? පංචස්කන්ධය අපි සාමාන්‍ය කියනවා නෙමෙයි පංචස්කන්ධය අනිත්‍යයි නොවේ කියලා. අපිට තියෙන පංචස්කන්ධයක් නෙවෙයි පංච උපාදානස්කන්ධය. යම් මොහතක රහතන් වහන්සේ නමක් බවට පත් වුනාම අර නැද තියෙන වචනින් අපි අහස් කරනා ලගේම ඒ වචනයේට සැබෑ අර්ථයක් දෙමින් මුළු ජීවිතේම ඒ සමාධියෙත් මෙතෙක්කල් සතර පුරාවට ගෙන ආපු මේ උපාදානයේ නැමැති දෙවෙනියා ඒ ජීවිතෙන් අහස් වෙනවා. ඒකට අපි කියන සෝපාදිස්සේස පරිනිර්වාණ ධාතුව කියලා. ඒ සෝපාදිස්සේස පරිනිර්වාණය කෙලෙස් පරිනිර්වාණය කියන්නේ නමුත් ඒ කෙලෙස් පරිනිර්වාණය තුළින් සිද්ධ වෙන්නේ පැහැදිලිවම මහත්ය තරස්සියු උපාදානේ නැති වෙලා යන්නේ. ඒක උපාදානේ නැති වුණා කියලා පංච උපාදානස්කන්ධය තුළ විනාශයක් සිද්ධ වෙන්නේ අර මේ ජීවිතය තුළ අර උපත්යෙන් ගෙන ආපු උපාදානස්කන්ධ පහ සාමත් පවතිනවා. එය අනුපාදිතේස පරිනිර්වාණයේවත් ස්වභාවික මරණය තුලින් මහරහතන් වහන්සේගේ පංචේ පංචස්කන්ධය ක්ෂය වෙලා සතරදහම් වෙලා යනවා. ඒ හරියට පහසලක් නිවෙනවා වගේ උන්වහන්සේ ප්‍රේණියන් පානකර පංචේ ඉතුරු වෙන පංචස්කන්ධයේ පොළොවට දිරාපත් කරලා යනවා. පොළොවට දිරාපත් වෙනවා වගේම වේදනාව, සංඥා, විස්යන්න ශේලය යනවර සත්‍යන සඳහන් වෙනවර දබ්බ මල්ල පුත්‍ර මහරහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පාන්න අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලාවේ දබ්බ මල්ල පුත්‍ර මහරහතන් වහන්සේට අවසර දුන්නාට පස්සේ අවකාශයට පැන නැගින උන්වහන්සේ පිරිනිවන් පානවා. පිරිනිවන් පාන වෙලාව ආපු නිසා ඒතර බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරන රූපේ ශේවන වේදනාව හා සංඥාව නිවිලා ගියා. විඤ්ඤාව අත්ංගම විඥානය මේ අස්තේට කිය නිමාවටපත් වුණා කියලා. ප්‍රාර්ථන ඒක ආකාර. ඒ විදිහට බුදුරා ඒක තියෙන උදාන පාළින් බුද්ධගණිකයන් හරිනුත් දැන් ඒ විදිහටයි අපි දැනගන්න ඕනේ. අර සෝපාදිතේස නිර්වාණ ධාතුවට අනුපාදිතේස නිර්වාණ ධාතුවට ගලපල ගත්තාම පංච උපාදානස්කන්ධය හා පංචස්කන්ධය කියන දෙක වෙනස හඳුනගත්තාම රහතන් වහන්සේගේ ස්වરૂපයේ කුමක්ද කියන එක අපිට ඉතාම පැහැදිලි වෙනවා. රහතන් වහන්සේ වනාහේ උපාදාන ශේය කරන්නට පංචස්කන්ධයේ පංචපාදනස්කන්ධේ නිරුද්ධ කිරීම තුළ මේ පහම විනාශ කරගෙන ජීවිත ස්ථිරණානික කරගැනීමක් කරා ගියා කියන එක මේ තුන සිද්ධයෙන් පැහැදිලි වෙනවා. මේ තුළ ඇත්තව බලෙන් බලයට ගෙන යන මේ සතර ගමන තුළ අපව ඈදාගෙන යන උපාදානය අප කෙරෙන් නැති වී ගියා කියන එකයි අර්ථය. සාදු සාදු සාදු. කලින් මිත්‍රිනි තව ප්‍රශ්නයක් තියෙනවද? සෙවන් සර්ණයි ඔයලා කෙනෙක් අහන්න නැත්නම් අහන්න සාවෙන්නාට වාසිදෙන් තවස්ම අපි තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් මේ ප්‍රධානස්තම්භ නිරෝධය ගැන සඳහන් කරලා සාවෙන්නාට අප මේ සූත්‍රයට කෙලින්ම සම්බන්ධ නැතත් අපි පෙරේකට සමාන්තරව යන ප්‍රශ්නයක් තමයි මේ ආයතන නිරෝධය කියන එකත් සාමාන්‍යයෙන් දැන් අපි දැන් රහතන් වහන්සේ ආයතන නිරෝධය නිරෝධ කළා කියනවා කියලා. මේ නිරෝධ කරනවා කියන එකේ තේරුම මොකද්ද සාමාන්‍යයෙන්? ඒක මේ මේ ආයතන ක්‍රියාවලියක් කියන්නේ. මෙතන දැන් අසකනන ආසේ දුර ශරීරයේ මනස කියලා දැක්කාම මතේ ඒක අපි කියන්නේ ආයතන හයෙන් සල ආයතන කියලා කියන්නේ. ඒ මේවට මේ ආයතන කියලා කියන්නේ. මේ ආයතන කියලා කියන්නේ අප කියලා කියන්නේ හුදකලාව රසක් නෙමෙයි. කන කියලා කියන්නේ හුදකලාව රසක් නෙමෙයි. නාසය කියලා කියන්නේ හුදකලාව රසක් නෙමෙයි. දිව කියලා කියන්නේ කය කියලා කියන්නේ මනස කියලා කියන්නේ හුදකලාව දේවල් නෙමෙයි. මේවා තුළ උපාදාය පංච උපාදානස්කන්ධය සකස් වීමක් කියන මාත්‍ය. දැන් අය අර ක්‍රියාවලියම තමයි. අපත් රූපත් කියන දෙක එකට එකතු වීම නිසා මම එකක් ගැන විස්තර කරන්න. ඇසත් රූපත් එකතු වීම නිසා ඇසේ විඥානය පහළ වෙනවා. ඇසත් රූපත් විඥානත් කියන මේ තුන එකතු වීම නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසා මේ සංඥාව. විඳීම නිසා සංඥාව හට ගන්නවා. සංඥාව නිසා චේතනාත්මක පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ චේතනාත්මක ක්‍රියාකාරීත්වයත් එක්ක කෘෂ්ණාව ආරම්භ වෙනවා. කෘෂ්ණාව ඒ කෘෂ්ණාවේ උපාදානේ කරා යනවා. උපාදානේ භවේ කරා යනවා. භවයෙන් ජාතිය කරා යනවා. ජාතියේ සියලු දුක් දුන්න කරා පමුණුවන. ඒතර මේ අසහරහ ක්‍රියාත්මක වෙන පරිසමෝපාද ක්‍රියාවලියක් තියෙනවා. අනහරහ ක්‍රියාත්මක වෙන පරිසමෝපාද ක්‍රියාවලියක් තියෙනවා. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් තියෙනවා. නාසයේ ශරීරයේ මනසහරහ ක්‍රියාත්මක වෙන පරිසමෝපාද ධර්ම ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය යම්කිසි මහරහතන් වහන්සේ නමක් මහරහත් ඵලයේ ස්වාමීන් වහන්සේ නමක් මහරහත් ඵලයට පත් වුණාට පස්සේ ඇස කියන්නේ කුමක්ද කියලා පරිපූර්ණින් විදර්ශනා ඥානින් අවබෝධ කරගන්නවා. ඇසකරණාසේ දිව ශරීරයේ මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කි ආරමුණු කියන්නේ මොනවද කියලා විදර්ශනා ඥානින් අවබෝධ කරගන්නවා. විඥාන ආයතන හය හඳුනාගන්නවා. අවබෝධ කරගන්නවා. ඒනරි ස්පර්ශය කියන්නේ සකස්ච්ච දෙයක් කියන අවබෝධ කරගන්න. වේදනාව කියන්නේ සකස්ච්ච දෙයක් කියන එක අවබෝධ කරගන්න. සංඥාව කියන්නේ සකස්ච්ච දෙයක් කියන එක අවබෝධ කරගන්න. එතනින් එහාට පහළ වෙන හැම දෙයක්ම මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට සකස් වී යන බව අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න මේ අවබෝධය තුළ පිළිගනවා. එතකොට අසස් රූපස් විඥාන කියන මේ දෙකක තිබෙන ස්පර්ශය තුළින් විඳීමක් යම්කිසි සාමාන්‍ය විඳීමක් නෙදෙනවා. නමුත් ඒ විඳීමේ ඉහාට කෘෂ්ණාපාදක ගමනක් උපාදානපාදක ගමනක් ගමන් කරන්නේ. ඒනම් උපාදානයක් නැත්නම් එතන කෘෂ්ණාපාදක බවක් නැත්නම් උපාදාන ක්‍රියාවලියක් නෙවෙයි. උපාදානයක් නැත්නම් භව ක්‍රියාවලියක් නෙවෙයි. භව ක්‍රියාවලියක් නැත්නම් ජාති ක්‍රියාවලියක් නෙවෙයි. ජාති ක්‍රියාවලියක් නැත්නම් උපතත් තුළ සිද්ධ වෙන දුක් රැස්වීමක් සිද්ධ වෙන්නේ නෙවෙයි. ඒතර බලන්න මේ ක්‍රියාවලිය තුළ බොහොම පැහැදිලි. ආයතන නිරෝධය කියලා කියන්නේ ඒ ආයතන හය උසේ සකස් වෙන ඔය ක්‍රියාවලිය පරිසමෝපාද ධර්ම ක්‍රියාවලිය තුළ නිරුද්ධ වීමයි. ඒ තුළ තියෙන අස්කේ භාවයක් ඇතිවීම. රහතන් වහන්සේලා මේ මොහොතේ දකින රූපේ රූපයක් කියලා හඳුනා ගන්නවා. ශබ්දේ ශබ්දයක් කියලා හඳුනා ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ රසයේ පහස අරමුණු ඒවා මේ මොහොතේ දෙන්න දේවල් සමනය ඉතින් ඉහත හේතුඵල ධර්මයට අනුව ගල්ප ගල්පා යන ක්‍රියාවලියක් උන්වහන්සේලා විචේතය තුළ ආයතන නයෝස්සේ ක්‍රියාත්මක වෙන්නේ ආයතන නිරෝධය යනුයි ධර්මයට අනුව විග්‍රහ වෙන මොහොතේ. බොහොම කෙසමින් නැත්නම් එතන එහෙම විස්තර කරනකොට අපිට කියන්න පුළුවන් රහතන් වහන්සේට ආයතන නැහැ කියලා. ඒ එහෙම කියන්න පුළුවන් තරම් කියලා කියන්න බෑ මහත්තයා. ආයතන තියෙනවා. ඒ කියන්නේ ඒ ආයතන තියෙන්නේ මේ ජීවිත ප්‍රවත්මට පවතින අර රූපස්කන්ධයක් වශයෙන් පමණයි. පැහැදිලිද? රූප වේදනා සංඥා සංස්කාර කියන විඥාන කියන අර ස්කන්ධ පහක් හැටියට විතරයි මේ ආයතන පහ පවතින්නේ. එතනින් එහාට පවත්වන්න පුළුවන් ස්වરૂපයක් නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය අපි කතා බහ කරන්නේ ආයතන නිරුද්ධ කරා කියන විදිහට කතා බහ කරනවා. ඒ ආයතන නැහැ කියලා කිව්වත් ගැටලුවක් නැහැ. මොකද ආයතන තිබුණා. ඒ ආයතන තුළ අර හේතුඵල ධර්මයට අනුව ක්‍රියාවලියක් නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙමනම් දේශනා කරපු තරම් මට හම් වෙලා නැහැ. ඒකයි සම්බන්ධව මම පිළිතුරු දෙන්න කැමැති. එහෙම කියන්නේ ආයතනයක් නැහැ කියලා කියන්න පුළුවන් ද කියලා මම කියන්නේ. නමුත් ඒ ආයතන කියන බැඳීමක් ඇලීමක් තිබ්බද ඒ ඇලීම මහරහත්ඵලයක් එක නිරුද්ධ වුණා. ඒ දැන් පවතින ඔයම් ඇත ගන්නා සදිරචරයේ මනසත්යෙන් දේය පරිනිර්වාණය සම්බන්ධ නිරුද්ධ වෙනවා. ඒතර ඒ දෙපැත්තකට හිතනවා මිස රහත් වෙච්ච රහතන් වහන්සේට ආයතන හයක් නේ කියලා. ඒ කියන්නේ ආයතන හය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය නේ. නමුත් අර ඇත ගන්නා සදිරචරයේ මනස කියන ඉන්ද්‍රිය හය ඉන්ද්‍රියන් වශයෙන් පිළිගලා තියෙනවා. ඒවතුලින් ලබන්නා වූ අර ආරම්මන තේ විදිහට ලබනවා. නැත්නම් රූප දකින්න, කනින් ශබ්ද අහන, විඥානයේ තේ විදිහට පහළ වෙන, ස්පර්ශ වෙන, විඳීම තුළ සැප දුක උපේක්ෂා ආදී වශයෙන් ප්‍රභේද කිරීමක් නේ. ඒ මොහොතේ ලබනව විඳීමක් හැටියට, ඒ කියන්නේ ස්වરૂපයක් හැටියට දකින්න නිසා අපි දකින පුද්ගජන මානසික අපේ රහතන් වහන්සේලා ඒ විඳීම විභජනය කරන්නේ නේ. කල්‍යාණ මිත්‍රවන්ට ප්‍රශ්න තියෙනෝනේ. කල්‍යාණ මිත්‍රවන්ට තේරෙන්නේ නැති අපි පසුගිය දින දෙකේ සාකච්ඡා කළා සලායතන නිරෝධය සම්බන්ධයෙන් කල්‍යාණ මිත්‍රවන්ගේ දැනුම ප්‍රමාණයට නිකුත් ගැඹුරු කොටස් වලට සාකච්ඡා වුණා. ඉතින් අද මේ සූත්‍ර දේශනාව තෝරා ගත්තේ ඒ කටිතාමත්ම සම්බන්ධ නිසාමයි. අපි සාකච්ඡා කරපු දේවල් වලින් ඔබට ගිනියන්ට මේ සූත්‍ර දේශනාව සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙන නිසා ඉතින් කල්‍යාණ මිත්‍රන්ට ආරාධනා කරනවා මම සාකච්ඡාවට එකතු වෙන්න. තව ප්‍රශ්න එක දෙකක් ගන්න අවස්ථාව තියෙනවා. සර්ණස් අපි කල්යන මිත්‍රු මිත්‍රෙන්කින් එන ප්‍රශ්නයක් අහලා නමකින් අහලම සාකච්ඡා ඉදිරියට ගමු පොඩ්ඩක්. අත්තමත මේ සමහරව මේ සාමනාතේ දැන් මාත්‍ර බොම්බින් ඉස්සලා මතු කරේ මේ ප්‍රශ්නේ සාමනාතේ මේ ඔබ වහන්සේ දැන් මේ දීපු උත්තරේ අතර මේ සම්පූර්ණියෝද මේ ගලපගන්න උත්සාහනට මේ බොහොම හොඳට ගැලපෙනායි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියුවෙට අපි අපිට කලකට ගන්න පහසු වගේ හිතනවා. සාමනාතර මම හිතන්නේ මේ දැන් මහා සුඤ්ඤත සූත්‍රය අර මේ මජ්ක්‍ධිමනිකායේ තියෙන එකේ අර එක තැනක තියෙනවා මේ ඒ සූත්‍රයක අන්තිම හරියට යනකොට තියෙනවා මේ අර සංඥා ඒ ශූන්‍ය ශූන්‍යතාවය ගැන විස්තර කරලා අන්තිමට තියෙනවා අශුන්‍යතාවයක් තියෙනවා කියලා මේ දෙකේ දේශනා කරනවා සදායතන හිඳලා ඇති වෙන අශුන්‍යතාවයක්. අමාත්‍රවදී බවාස්තරෙන් එහෙම වෙන සංඥාවදී මේක ශුන්‍යයි කියලා. ඒකට මේ සූත්‍ර දෙකත් මෙතන මේ ඔබහන්ට කිව්ව විස්තරය හොඳට කලප ගන්න පුළුවන් වුණා. මේ කොම්පෙන් ගන්න. එතන හරිම ලස්සනයි, හරිම පැහැදිලි. එතන හොඳට ගැලපෙන තැනක් ඒක. එහමයි සාරන්ත බොහොමදී. සයින්වාස කල්යනා මිතුරු මිත්‍රයන්ට වෙන ප්‍රශ්න නැත්නම් ඔබ වහන්සේට ඒ කොටස නැවතත් සභා සංඝ මහත්මිය මතු කරපු කොටස ඔබ වහන්සේට පුළුවන් සයින්වාස ඔබ වහන්සේගේ අහලින් අහන්න කැමතියි. මේ සූත්‍ර දේශනාව මට සම්පූර්ණයෙන්ම මතක නැහැ. නමුත් ඔය ශූන්‍යතාවය ගැන විග්‍රහ වෙනවා මෙහෙමයි. ඔය රහතන් වහන්සේලාට පහළ වෙන නිමිති තුනක් සම්බන්ධව සඳහන් වෙනවා. නිමිති කියලා කියන්නේ උන්වහන්සේලාගේ අවබෝධය, උන්වහන්සේලාගේ ස්වરૂපය විග්‍රහ කිරීමේදී කොටස් තුනකට බෙදලා අපි කතා බහ කරන එකක් අනිමිත්ත, අනිත් එක ශූන්‍යත, අනිත් එක අපඤ්ඤිත කියලා තුනකට බෙදලා තමයි නිර්වාණ ධාතුව විග්‍රහ කරන්නේ. නිර්වාණ ධාතුව කියලා කියන්නේ නිවනේ ස්වરૂපය. සමාන ගමනේ ඒ නිවනේ ස්වરૂපය හැටියටද නැත්නම් නිවනට විමුක්ෂ මුඛ හැටියටද නේද අපි හමුදුනේ? නිවනට ඇතුළු වෙන මුඛ හැටියටද ඒ තුන කියන්නේ? එනේ මෙහෙම එහෙම ගන්නත් පුළුවන්. නමුත් ඒ රහතන් වහන්සේලා ඒ නිවනට පත්ච්ච මහරහතන් වහන්සේලා තුලත් යම් අවස්ථාවල ඒ කියන්නේ මොහොතේ ඇතිවන ස්වરૂපයන් විග්‍රහ කිරීමේ භාවිතා කරන ස්වરૂපය තමයි මාත ඒක. මොකද ධර්මයේ සඳහන් වෙන අනිමිත්‍ය චේතෝ විමුක්තිය, වේදිත ශුන්‍යත චේතෝ විමුක්තිය ආදී වශයෙන් සමාපත්‍ය ස්වයං සම්බන්ධව සඳහන් වෙනවා. ඒ සාධාරණ ස්වરૂපත් එක්ක රහතන් වහන්සේලාගේ ස්වરૂපය තමයි මම පැහැදිලි කරගෙන තිබෙන්නේ. එතකොට අනිමිත්තය කියලා කියන්නේ නිමිති ගැනීමක් නෙවෙයි. මේ අපි අත කනනාසේ දිව ශරීරයේ මනස කියන මේ ආයතනයි භාවිතා කරලා අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ ස්වરૂපත් එක්ක අපේ සිත තුළ යම් කිසි සකස් වෙනක් සිද්ධ වෙනවා, නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඒවත් එක්ක රස ගුණ ප්‍රත්‍යයන් ස්වરૂපයක් තියෙනවා. හැබැයි මහරහතන් වහන්සේලාගේ ජීවිතය තුළ පෘථග්ජන ලෝකයේ තුළ ඒ අපකන නාස්ති දේව ශරීරයේ මනුෂ්‍යත්වයේ ලබා ගන්නව නිමිතිත් එක්ක ඒවත් එක්ක ජලසීමත් එක්ක ජීවත් වීමක් රහතන් වහන්සේලාට නැහැ. රහතන් වහන්සේලාට තියෙන යම් රූපයක් දැක්කම ඒක රූපයක් පමණයි. එවගේම යම් ශබ්දයක් ඇහුනාම ඒක ශබ්දයක් පමණයි. ගන්ධයක් දැනුනාම ඒක ගන්ධයක් පමණයි. රසයක් දැනුනාම ඒ රසයක් පමණයි. එවගේම යම් ස්පර්ශයක් දැනුනාම ස්පර්ශයක් පමණයි. එවගේම සිතුවිල්ලක් දැනුනාම ඒ සිතුවිල්ලක් පමණයි. සිතුවිල්ලක් කියන එක අපිට දැනෙනවා වගේ අර පාමීමේ මනෝද්වාර පංචද්වාර වජ්ජණයෙන් පහළ වෙන දේවල් නෙමෙයි. ඒවා අර සාමාන්‍ය උන්වහන්සේලාගේ විමුක්තිය උත්සේ පහළ වෙන සංකල්ප තමයි. නිර්ආමිත ප්‍රීතියත් එක්ක පහළ වෙන නොයලන සංකල්ප සිතුවිලි ධාමයන් තමයි උන්වහන්සේලාගේ මනස තුර පහළ වෙන්නේ. එතකොට ඒ නිමිති ගැනීමක් නෑ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණුත් එක්ක පැවැසීමක් පුරුතඥ මානසික ත්‍ත්වයක් එක්ක අපි ගලපන ස්වરૂපය ප්‍රහතන් වහන්සේලාගෙන ඒවා ඒ ස්වરૂපයෙන් ගත්ත ඒවා ඉතිරින් පැවතුණා, හටගත්තා, පැවතුණා, නැති වෙලා ගියා. ඒවත් එක්ක උන්වහන්සේලාගේ ජීවිතේ නොහො වීමක් නෑ. අනිමිත්ත ස්වરૂපය, අනිමිත්ත චේතෝ විමුක්තිය විග්‍රහ කරන්න තරම් මම දක්ෂයෙක් නෙමෙයි. මොකද ඒක උසස් සමාපත්තියක් නිසා. නමුත් අනිමිත්ත ස්වરૂපය කියලා කියන්නේ මේකේ කාරණාවට ශූන්‍යතාවය කියලා කියන්නේ ඒකත් මේ ඇසකරනාස්සේ දිව ශරීරයේ මනසෝස්සේ ලබන්නව අරමුණු තුල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු තුල සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ තුල අපි ග්‍රහණය කරගන්නවා. මේවා මම, මගේ, මගේ ආත්මය කියන ස්වરૂපේ මත පදනම් වෙනවා. ඇසෙන් දකින රූපය තුල, කනින් අහන ශබ්දය තුල මේ මමත්වය අපි නොදැනවත්ම උපවත් කරනවා. එතනේ තියෙන්නේ ඒවා තුළ තිබෙනා වූ හිස් බව. ඒවා මේ හිස් බවක් කියලා කියන්නේ මේක සම්පූර්ණ හිස් බවක් නෙමෙයි. ඒ වගේ තියෙන අර මේ පැවැත්මත් එක්ක තියෙන මේ දුක් බව. පැවැත්මත් එක්ක තියෙන දුක් බවක් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි දකින්නේ. නමුත් රහතන් වහන්සේලා ඇසෙන් දකින රූපේ තුල කිස් බවක් දකිනවා. ඒ කිස් බව කියලා කියන්නේ අපි හිතන විදිහේ කිස් බවක් නෙමෙයි. මේවා සකස් වෙච්ච දෙයක් වශයෙන් දකින්නා වූ ඒ උකෙන් අවබෝධයෙන් බැලීමත් එක්ක හට ගන්නා වූ යම් මානසික ස්වરૂපයක්. ශූන්‍යතය, ශූන්‍ය ස්වરૂපය, කිස් බව, රූප වේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මුත් එක්ක උන්වහන්සේලාගේ ජීවිතේ මමස්යෙන් මොහොවීමක් නැහැ. උන්වහන්සේලා හැම වෙලාවෙම දකින්නේ සකස් වෙච්ච දේවල් වශයෙන් අපි දකිනවා. නමුත් උන්වහන්සේලා තුළ තියෙන්නේ ඒ දකින්නට අවශ්‍ය කරන ප්‍රසදීම දැන් නිර්මාණය වෙලා ඉවර බැලුව පමණින් ඒ ස්වરૂපේ උන්වහන්සේලාට පසක් වෙලා ඒ කෙරේ තියෙන ඇලීමක් හටගන්නේ නැහැ, කියන්නේ නැහැ, අනාගතේ පහළ වෙන්නේ නැහැ. ශූන්‍යත බව ඒ ජීවිතය තුළ පවතිනවා. ඒ වගේම අප්‍රණීත, අප්‍රණීත, අප්‍රණීතයි කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ධනනය කර ගැනීමට දෙයක්. ඒකත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණුත් එක්කමයි. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණුත් එක්ක පහළ වෙන ප්‍රණීතයේ සම්මත, ත්‍යාපත්‍යයේ සම්මත, ගතයේ සම්මත, හොඳයියේ සම්මත දෙයක් උමාන්සලගේ ජීවිතේ උමාන්සලයි ගැනීමක් නේ. උමාන්සලා මේ ඒ අප්‍රණීත භාවය, ඒ කෘෂ්ණාපාදක ස්වરૂපෙන් තොර වූ භව උමාන්සලගේ ජීවිතය තුළ අත්විඳිනවා. ඒක හරියම ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා සූත්‍ර දේශනාවක. සම්ප්‍රසාදණී කියන සූත්‍ර දේශනාවෙන් සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මෙන්න දෙයක් උගන්වනවා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට ධර්ම කරුණු ගණනාවක් කියලා මෙන්න මේ නිසයි මම ඔබ වහන්සේ සරණ ගියේ කියන එක පැහැදිලි කරනවා. එතනදී එක කාරණාවක් ඇතුළේ ආරේ හෘදය හා අනාරේ හෘදය කියලා දෙකක් පැහැදිලි කරනවා. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ දැනගත්තේ ආරේ හෘදය හා අනාරේ හෘදය කියලා දෙකක් තියෙනවා. ස්වාමීන් මේ ආරේ හෘදය හා අනාරේ හෘදය කියලා දැනගත් ඔබ වහන්සේ මම සරණ යන ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වස්තය ආරේ මා සංග්‍රහණ සුපටිපන්නයි කියලා මොනවාටද සතුට ප්‍රකාශ කරන මොකද මේ අනාරේ හෘදය කියලා කියන්නේ අපි කියන උදින් යන වහිස්සියෝනේ වෝ ප්‍රාතිහාරේ පාන්නේ ඔක්කොම වැටෙන්නේ අනාරේ හෘදය මොකද මේ ආරේ හෘදය නිවන් මාගේ වැඩි උතුමන්ගේ හෘදය කොමනද? පැවැත්ම කොමනද? මේ සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාවට අනුව යමෙක් මේ ආරේ හෘදය තුළ විග්‍රහ වෙන්නේ යමෙක් දැන් මේ රහතන් වහන්සේලාගේ ස්වરૂපයේ තමයි දැන් අපි පුතඥයන්ින් දකිනවා යමක් පිළිකුල් කියලා. හැබැයි රහතන් වහන්සේලාට ඒක පිළිකුල් රහිත විදිහට දකින්න පුළුවන්. අපි දකිනවා යමක් මේ පිළිකුල් නෙවෙයි කියලා. හොඳයි කියලා අපි දකිනවා. රහතන් වහන්සේලා ඒක දකිනවා පිළිකුල් හැටියට. ඒ කියන්නේ රහතන් වහන්සේලා තුළ සාමාන්‍ය පුතඥ මානසිකත්වය තුළ ඇතිවෙනා වූ කෘෂ්ණාපාදක ස්වરૂපයට පදනම් වූ පදනම් උන්වහන්සේලාගේ ජීවිතය තුළනේ. එනිසා අපි සුභ වශයෙන් ගන්න දේවල් උන්වහන්සේලා අසුභ වශයෙන් දකිනවා. අපි අසුභ වශයෙන් සාමාන්‍ය මේ සම්මුති ලෝකයේ තුළ ජීවත් වෙන ප්‍රජාන්ව අසුභය උන්වහන්සේලා සුභ වශයෙන් දකින එක නිවන කියන එක මහා අසුභයක්. මොකද ඒක නොපවැත්මක් වශයෙන් අපේ පුතඥ ලෝකයේ තුළ විග්‍රහ වෙන්නේ. ඒක නොපවැත්මක්. නිෂේධයක් හැටියට සමහරයි විග්‍රහ කරන අපි දැකලා තියෙනවා. ඒ නිෂේධයක් වශයෙන් විග්‍රහ කරනකොට නිවන පිළිබඳව පැහැදිලි වෙන පැහැදිලි අර්ථයක් ඉස්මතු වෙන්නේ නෙමෙයි. මේක නිවන කියන්නේ නිෂේධයක් නෙමෙයි. ඒ වගේම ප්‍රවත්මකුත් නෙමෙයි. පැහැදිලි කරගන්න ඕනේ අප්‍රඤ්ඤිත කියලා කියන්නේ රහතන් වහන්සේලා තුළ පුතඥයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ භායිතා කරන ලබා ගන්නා වූ ප්‍රණීතයේ සම්මත දේව රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ ගැනීම නෙමෙයි. අනිමිත්ත ස්වરૂපය, ශූන්‍ය ස්වરૂපය, එවැගේම අපනීත ස්වરૂපයක් කියන මේ ස්වરૂප තුන නිවන නිර්වාණ ධාතී ස්වરૂපය හැටියට රහතන් වහන්සේලාගේ මානසික ධාතී ස්වરૂපය හැටියට විග්‍රහ වෙනවා. සාදු සාදු සාදු සයනාච ඉතාමත්ම අගනා ධර්ම දේශනාවකට තින්නතුරු ධර්ම සාකච්ඡාවටත් අපි සම්බන්ධ වෙනවාසයන් වහන්සේ ඔබ වහන්සේට මම මේ අද මේ ධර්ම සාකච්ඡාවට ආරාධනා කළේ මම හිතන්නේ මීට පෙර 3කට 4කට පෙර ඔබ වහන්සේ කිසි කාලය තුළ අපිට මහත් කිසි කාලයක් ලබා දුන්නා ඉතාමත් අගනා ධර්ම දේශනාවක් අපිට ප්‍රයත්නවා කල්යාණ මිත්‍රණී උන්වහන්සේගේ වෙලාව දවල් 12ට තමයි උන්වහන්සේ අපේ වැඩසටහන පටන් ගන්නෙ. පටන් ගත්තියද? එතන උන්වහන්සේගේ දානේ සමහත් හරියට වළඳලා විවේකයක් ගන්න බැරි වෙන්නේ නැති. ඉතින් උන්වහන්සේ අපිට දැන් පැය දෙක කාලයක් හරියටම මේ ආකාරයට ධර්මයේ කියා දුන්නා. මගේ හිතේ කිසියම් ආකාරයක බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු ඉක්මවා ගියා අපේ ස්වයංවංශ ඔබවංශයේගේ මధుර ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරනකොට මට කියන්න පුළුවන් ඒකෝ. ඉතින් අපි හරිම වාසනාවන්තයි ඔබවංශයේ එවැනි කල්යාණ මිත්‍රෙක් අපිට ඇසුරට ලැබීම පිළිබඳව. ඉතින් මම ලබන සතියේ අද වෙනු දින සාකච්ඡාව සඳහා මහා සලායතන සූත්‍රයේ යෝජනා කරන තියෙන අවස්ථාවන් වාස ඒ පිළිබඳව මම වාස්තු සංකප්පසෝ සාකච්ඡා කරන්න. එහෙමනම් කල්යාණ මිත්‍රෙනි අපි අද දිනේ සාකච්ඡාව මේ ආකාරයට නිමවකට පත් කරනවා. හෙට දවසේදී පූජ්‍යපාද වැලිමුණි ජනාලංකා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙමින් අභිධර්ම දේශනාවක් සූචිපත්යේ තවත් කොටසක් සාකච්ඡාවට ගෙනෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා දවසේදී රතන සූත්‍රයේ තවත් කොටසක් අපිට කියලා දෙවි පූජ්‍යපාද ගම්බල ඥානලෝක ස්වාමීන් වහන්සේ. එහෙමනම් මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ජයන්ත මහත්මයා අපි වෙනුවෙන් සමන්විත සිසුලස වෙනුවෙන් මම හිතන්නේ ජීවිතේ ප්‍රථම වතාවට උන්වහන්සේ මේ ආකාරයේ ප්‍රජාවකට ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවලින් ඉඳලා එකතු වෙන කල්යාණ මිත්‍ර මිනිසකට විශේෂයෙන්ම ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණේ ප්‍රථම වතාව. ඉතින් උන්වහන්සේ තුපින් උන්වහන්සේ අධිකරගත් මහා කුසලයෙන් උන්වහන්සේට පින්නරු මුදලා කිරීමට මඥාන්ත මාතර බව දෙනවා. ඒ වගේම උන්වහන්සේට මම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ සේවය ලබා ගැනීමට තව බොහෝ කාලයක් අපි යනුම අනුකුත් කල්ලාන් මිත්‍රයන් සෙන්ට අවස්ථාව ලැබේවා කියලා. දැන් තවත් මම ඔබතුමාට මෙන්න. සර්වන් සර්මයි හැමෝටම අවසරයි ස්වාමීන් වහන්සේ. දැලුවත් මහත්තයා ප්‍රකාශ කරා වගේම නොසිතු ආකාරයකින් ඇත්තම අද අපි ධර්මයේ අහන්න වාසනාවක් වුණා. ඔබ වහන්සේ තාමත් පැහැදිලිවම ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක් ඇති කොටස් අපිට ගෙනෙමින් මේ ධම පැහැදිලි කරගන්න මේ හේමක සූත්‍රය අසින් මේ ධම් කටයුතු ධම් කරුණු පැහැදිලි කර දීම අපිට තාම විශේෂයක් වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම ඔබ වහන්සේගේ ඒ ශෛලියක් ඇත්තටම අපේ සිත් නිවන ආකාරයෙන් අපි හැරුවේ ඒක ධම්මත්ම සතුටුයි. ඉතින් මේ වගේ පැය දෙකක් පුරා අපිට මේ වගේ අනර්ග ධර්ම දේශනයකින් ඒ වගේම ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න වලට ඉතාමත්ම පිළිසිදු අයගෙන් ධර්ම දේශනා ආශ්‍රයෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය ආශ්‍රයෙන්ම පිළිතුරු දෙමින් මේ කරන ලද අනුග්‍රහය මම හිතන අපිට ඉතාමත්ම විශේෂ අපේ භාග්‍යයක්. මොකද මෙතන සැත්තෙන්න හැමෝම වගේ ඉතාමත්ම කැප වුණු පිරිස දිනපතා වගේ අපි මේ වගේ ප්‍රයෝජක කාලයක් තුන ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් අපි අද නද අවස්ථාවේ තම භාග්‍යයක් කොට නැවතරක් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ වහන්සේව අපිට සම්බන්ධ කරලා ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට ඒ ස්වාමීන් වහන්සේටත් ඒ අනිකුත් කල්යාණ මිත්‍රන්ටත් ඒ වගේම විශේෂයෙන් දැවැත්ත මහත්මයාටත් ඉතාමත්මකින් මම හිතනවා අපිට මෙවුණු සිතකින් ඒ වගේම දහම තව තවත් ගැඹුරට යම් කිසි කොටස් අදමත් වෙච්ච කොටස් අපි ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි අපේ ඉදිරි ගමනට. ඒකෙන් ස්වාමීන් වහන්සේ තවන ප්‍රතිශත වෙනුවෙන් අන්තර්ජාල දහම් සේවාව මේක දැන් වසර 20ක් පුරා පමණ කාලයක් පැවැත්වෙන දෙයක්. ඉතින් ඔබ වහන්සේගේ සම්බන්ධ වීම අපි එක්තරා කඩේමක් සමිතුහන් කරනවා. අද අපිට විශේෂ භාග්‍යයක් හැටියට ඔබ වහන්සේගේ ඉදිරි කාලයේදී සහභාගීත්වය අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් වඩා අධික ඇති නමුත් අපි එන්නේ ඉතාමත්ම කරුණාවෙන් අනුකම්පාවෙන් මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න කියලා දෙපාර්තමේන්තුවට ආයාචනා කරනවා, ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ අද අප මේ පැය දෙක කාලය පුරා වතු කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් ඒ වගේම අප විසින් මේක පෙර කරන ලද සීල පුණ්‍ය ධර්මයන් වහන්සේට අපි අනුමෝදනා කරනවා. වහන්සේ පතනා බෝධියකින් මාර්ගඵල නිවන් අවබෝධ කරගනිස්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට මේ උමෙන් නම් අද දවසේ වැඩට නිමා සම්සම්පෙරුවන් කරනවා. බොහොම හොඳයි නම් හැම දිනකටම තේරුම් ගන්න. ඉතින් අපි භාග්‍යයක් කොට සලකන අපි මහත්මාගේ නම මා නොදැන සිටි අපේ දරුවක්ක මහත්මයා. ඉතින් එතුමා විශේෂයෙන්ම අත්දැකීම් නෝදනා කරනවා. ඉතින් අපි හැම දිනම පින්නල මොඩන් කිරින් සුද්ධ කරමු. ධර්ම දේශනාව අපි සීමා කරමු. හොඳයි. ඉතින් අපත් සමග හැම දිනම සජයන කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. සමදිනව වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජංකෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී ගායකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයරෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්තිය අතෝ නිබ්බාන සම්පත්තිය විනාසී සංයතේ සාදේ සදනාතම පෙරේණ යනම් සුගුණ බලෙන් යහපතක් ශාන්තියක් සැනසීමක් වේවා කියන ආශිර්වාද කරමි. සාදේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා